දැන් අපි කතා කරගෙන ආවා මේ මානසික දුක් පීඩා හටගන්නේ ඇයි කියලා. අපි කාටවත් ඉංග්‍රීසියෙන් මානසික දුක් පීඩා වලින් ජීවත් වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේකෙන් මිදෙන්න එක ක්‍රමයක් දේශනා කරලා තියෙනවා. ඒ ක්‍රමය කොහොම හරි කරගෙන මේ මානසික දුක් පීඩා වලින් මිදෙන්නයි අපි උත්සාහ කරන්නේ. ශාරීරික දුක් පීඩා වලින් මිදෙන්න බුදුහාඳුනන්ටවත් බැරි වුණා. එහෙනම් ශාරීරික දුක් පීඩා වලින් ඔබත් තෙලිනවා මාත් තෙලිනවා ඒක නවත්තන්න බෑ. නමුත් ශාරීරික පීඩාවක් නිසා යම්කිසි මානසික පීඩාවක් තියෙනවා. මොකද ශාරීරික පීඩාවක් ඇති වෙන වෙලාවට මානසික පීඩාවක් පවා ඇති වෙන්න පුළුවන් ඒ සාරහාය දිදී. අන්නේ මානසික පීඩාව තමයි තියෙන්නේ අර ශාරීරික පීඩාවට වඩා මහා එහා ගිය දේ. මොකද ශාරීරික පීඩාව එක මොහොතයි තියෙන්නේ. එතනින් එහා මේ පීඩාව නැති වෙලා යනවා. නමුත් මනසට ඇති වෙන පීඩාවක් තියෙනවා නම් නිරන්තරයෙන් ඇති වෙවි ඇති වෙවි මහා දුක්ඛ කන්දේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා අපිට. ඉතින් මේක අපි තේරුම් ගත්තා නම් මේ මානසික දුක්ඛය හටගන්නේ කොහොමද කියලා. ඒ මානසික දුක්ඛයෙන් මිදෙල යන ක්‍රමවේදයට අනුගත වෙන්නයි තියෙන්නේ. ඒ ක්‍රමවේදයට අනුගත වුණා නම් එතනින් එහාට පින්වතුනි මෙලෝ ජගත කොට අපිව රිද්දන්න බෑ. කාලයක් මිනිස්සු අපිවත් රිද්දෙව්වා ඇති වෙන්නේ. නමුත් පින්වතුනි මේ තථාගත ධර්මයට අනුගත වෙලා තථාගතයන් වහන්සේගේ දේශනාවට අනුගත වෙලා කටයුතු කරද්දී අද මිනිසුන්ට මොනවා කළවත් අපිව මානසිකව රිද්දන්න බෑ. ඔන්නම් කෙනෙකුට ඇවිල්ලා කනේ පාරක් ගහලා එතකොට නම් රිදෙනවා තමයි. නමුත් පින්වතුනි මානසිකව රිද්දන්න බෑ මොනවා කළවත්. කය කියලා කියන්නේ පින්වතුනි අද ඔය කයට භූතයෙක් වැහුනොත් ඔතනින් එහාට භූතය තමයි ඔය කයත් එක්ක ගනුදෙනු කරන්නේ. ඔබ ඔය යටපත් වෙලා ගිහිල්ලා ඒ අමනුෂ්‍යයාට පුළුවන් එතනින් එහාට ඔය කය පාලනය කරන්න. ඔය කය කියන්නේ තනිකර වාහනයක්. ඔය ගැන නම් හිතන්න බින්දු මාත්‍රයක්වත් අවශ්‍ය නැහැ. මේ සද්ධර්මයේ අවබෝධ වෙනකොට පින්වතුනි ඔය කය කියන එක ගැන හිතන්න හිතෙන්නේ නැහැ. ඒක බින්දු මාත්‍රයක්වත් හිතෙන්න දෙයක් තියෙනවා. මේ මන පිරිසුදු කරගන්න ක්‍රමවේද. ඔය කය කොච්චර නෑවුවත් කවදාකවත් පිරිසිදු කරන්න පුළුවන් එකක් නෙමෙයි. මේ මොහොතේ පිරිසිදු වෙනවා එතනින් එහාට ආයේ දුකන හවන මහ විනාශයක් විතරයි. හැබැයි පින්වතුනි මේ මන පිරිසිදු කරන්න පුළුවන්. මන පිරිසිදු කරගත්තා නම් මුළු ලෝකෙම එක පැත්තක් ගත්තා. මුළු ලෝකෙම ඔබට නිඳා අපහාස කරන්න ආව. ඔබට පින්වතුනි සැලෙන්නේ නැතුව ඉන්න පුළුවන් ශක්තියක් උදා වෙනවා. මොකද ඔබ ඇලෙන්නේ ගැටෙන්නේ නැති නිසා. මොකද හේතුව ඔබ මුලාවටපත් වෙන්නේ නැති නිසා. අටලෝ දහමේ නොසැලී ඉන්න පුළුවන් පුද්ගලයෙක් බවට පත් වෙන්නයි ඕනේ අපි. මේ කය කියලා කියන්නේ පින්වතුනි තනිකරම වාහනයක්. මේ කය කියන වාහනේට මේ හිත් පරම්පරාව තුලින් ශක්තියක් දෙනවා. එතකොට තමයි පින්වතුනි මේ අතක් අපිට දිගාරින්න පුළුවන්. මේ කායානුපස්සනාවේ තථාගතයන් වහන්සේ මේ අතපය ඔක්කොම වැඩ කරන හැටි කියලා දීලා තියෙනවා. දැන් අපිට හිතෙනවා පින්වතුනි මේ අපිව ගත්තට පස්සේ මේ අපි සම්පූර්ණ මිනිස්සෙක් මේ සත්වයක ඉන්නවා කියලා අපිට හිතෙනවා. නමුත් පින්වතුනි මෙතන සත්වයක ඉන්නවා කියලා දෙයක් නෙමෙයි තියෙන්නේ. ඒ මොහොතේ හටගන්න හේතුන් නිසා උදා වෙවි තියෙන ඵල සමූහයක් මේ තියෙන්නේ. දැන් එකක් අපි ඔප්පු කරලා බලමු. දැන් ඔබට තියෙනවා අත. ඔය අත ඔබ ඉස්සරහට පස්සට දානවා කියලා කියන්නේ නැත්තම් මේ දිගහරිනවා හකුලනවා කියලා කියන්නේ පින්වතුනි මේ වෙලාවේදී මුලින්ම අපි මේ අත නවන බව හිතනවා. ඒකට අපි කියනවා පින්වතුනි කාය සංකාරයක් හරහා ඒ කාය විඥානයක් වඩනවා කියලා. ඒ කාය සංකාරයකින් කාය විඥානය හැදෙනකොට එතනින් නිකුත් වෙන ශක්ති විශේෂයක් මේ මොලේ හරහා ඔක්සිජන් ධාතුවත් සම්බන්ධ කරගෙන මේ අත දිගේ ඇදිලා යනවා මෙහාට. ඕක මේ තථාගතයන් වහන්සේ ඒ ශක්ති විශේෂයට කියලා තියෙනවා පින්වතුනි චිත්තජ වායෝ ධාතුව කියලා. චිත්තජ වායෝ ධාතුවක් මේ මනස හරහා ගිහිල්ලා මේ අතට ඇතුල් වෙලා මේ අත දිගේ මේ සියුම් නාල හරහා මෙහෙම ඇදිලා යනවා උඩට. එතකොට මෙතනින් ඇකිලිලා මෙතනින් දිග ඇරෙනවා. තනිකරම අර බැකෝ යන්ත්‍රයක සිස්ටම් එකක් මේ අතපයවල තියෙන්නේ. මෙහෙම අත නවනවා කියලා කියන්නේ මෙතනින් දිග ඇරිලා මෙතනින් ඇකිලෙනවා. එතකොට ඒක කරන්න තනිකරම ශක්තිය සපයන්නේ පින්වතුනි මන. ඔබගේ හිත ඒකට ශක්තිය සපයන්නේ. අපි හිතන් ඉන්නේ මේ කන කෑම තමයි මේකට ශක්තිය දෙන්නේ කියලා. කන කෑම වලින් කෙරෙන්නේ පිංගුදිනේ මේ මේ මසල් ශක්තිමත්ව තියාගන්න එක විතරයි. මොකද මේ මසල් ශක්තිමත් නැත්තම් මේ මේ ඇට ශක්තිමත් නැත්තම් ඔබ මොකක් හරි බරක් උසනකොට මෙතනින් මේ කඩල යනවා. එහෙනම් අපි කන කෑම වලින් සම්පූර්ණයෙන්ම කෙරෙන්නේ ඒව ශක්තිමත්ව තියාගන්න එක. ඔබ ජිම් එකකට ගිහිල්ලා මේ එක්සර්සයිස් කරන වෙලාවට මේ ඔක්කොම ශක්තිමත් වෙනවා. ආහාර අරගෙන ඒව කරද්දි මේවා ශක්තිමත් වෙනවා. නමුත් ඔබට පුළුවන් දෙන්නේ මේ අත නවන එක ශක්තිමත් කරන්න කොච්චර ජිම් ගියා? ඒක කවදාවත් කරන්න බෑ. දැන් ඔබ කාත් එක්ක හරි අපි හිතමු හෑන්ඩ් ෆයිට් එකක් යනවා. ඒ හෑන්ඩ් ෆයිට් එකක් යද්දී පින්විතනේ ඔබගේ මනස දුර්වල වුණොත් මොකද වෙන්නේ? කවුරු හරි කෙනෙක් කියනවා මේ ඔපා මේ ලේසි පහසු එකෙක් නෙමෙයි මේ හැම එකවම පරද්දලා ඇවිල්ලා දිනු උඹගේ අතේම කරලා දායි පරිස්සම් යනවා. ඔය මොකක් හරි කියපුවම මොකක්ද වෙන්නේ? ඔළුවට අර සංකහ හිතට බයක් හටගන්න. හිතට බයක් හටගත්ත ගමන් පින්විතනේ අර හිතෙන් නැගෙන ශක්තියක් තියෙනවා. අන්නේ ශක්තිය හීන වෙනවා. ඒ ශක්තිය හීන වීම නිසා අපිට ඒ අදාළ ශක්තිය නගා ගන්න බැරි වෙනවා. අර අර දේ දිනා ගන්න. හැබැයි අපි මේ මිනිස්සුන් දෙන්නම එකම ප්‍රමාණයට නම් කාලා තියෙන. එකම ප්‍රමාණයෙන් නම් ශක්තිය තියෙන. ශාරීරික ශක්තිය. එහෙනම් කවදාකවත් කාටවත් දිනන්න බැරි වෙන්න ඕන. නමුත් ඉංග්‍රීසියෙන් මානසික ශක්තිය වැඩි කෙනාට පුළුවන් තග්ගල් අරේව පරද්දන්න. දැන් ඔබ අහලා තියෙන බෲස් ලී කියලා ආදිවාසීන් හිටපු සටන්කාරය. මහ විශාල ශරීරයක් තියෙන මිනිසෙක් නෙමෙයි. කෙට්ටු හීන් දැරි මිනිසෙක්. නමුත් ඉංග්‍රීසියෙන් මේ ඇඟිල්ලකින් ගහනවා තව කෙනෙක්ගේ ඉලටයක් අල්ලනවා. දැන් හිතලා බලන්න කොහෙන්ද ওই ශක්තිය ආවේ කියලා. ඔබ මේ ගහන විදිහටම තමයි එයත් ගහන්නේ. ඔබ මෙහෙම කළා නම් එයත් එච්චර තමයි කරන්නේ. ඉතින් ඔබටත් වඩා ශරීරයෙන් බොහොම කෙට්ටු මිනිස්සේ. නමුත් වෙන්නේ මොකද්ද? පින්විතනේ මේ පිම්බීම හැකිලිම සිද්ධ වෙන වෙලාවේදී අධික ශක්තියක් අර හිතින් නිපදවලා ඒක මොලේ හරහා මෙතනට යවනවා. ඒ යවල තමයි ඒ යවන වෙලාවේදී පුදුම ශක්තියක් නිකුත් කරනවා මෙතනේ. එන්නේ ක්‍රමවේදයට තමයි මේ අපේ අතපය ක්‍රියාත්මක වෙන්නේ හැමතිස්සෙම. එහෙනම් හොඳට හිතලා බලන්න පිංගුදින මේ වැලමිටෙන් මේ අත නැවෙනවා කියලා කියන්නේ මෙතනින් දිගෑරිලා මෙතනින් ඇකිලෙනවා. මේක කපල බැලුවොත් එහෙම මේ මෙතන තියෙනවා බෑල්ස් බට බට බට જાති තියෙන ඔක්කොම මේව හරහා අර ලේ ධාතුව ගමන් කරනවා හැමතිස්සෙම. එතකොට මේ ඇඟිල්ලකට යන බටයක් වගේ නෙමේ පිංගුදින මෙතනින් යන බටේ හරි ලොකුයි. ඒ යන එක හරහා අර ලේ ධාතුව ගමන් කරද්දී මේ ලේත් එක්ක අර ශක්තිය ගැප් වෙලා යන්නේ. එතකොට මොකද වෙන්නේ? මෙහෙන් දිගහැරිලා මෙහෙන් ඇකිලෙනකොට මේ අත මෙහෙම නැවිලයක්. දැන් මේ මැරිච්ච මිනිස්සෙගේ අතක් මෙතනින් කපලා. මෙතනින් කපලා මෙන්න මේ ටිකෙන් ඇද්දොත් එහෙම. මේ අත මෙහෙම නැවෙනවා යා. එතකොට මේක මෙතනින් උත් කපලා මෙතනින් දිගහැරලා දෙන්න ඕනේ. මෙතනින් දිගහැරලා මෙතනින් අකුලපු ගමන් මොකද වෙන්නේ? මේ අත මෙහෙම නැවෙනවා. එහෙනම් මොකද මෙතන මේ ඇට වලින් තියෙන සිංහද මෙතන මේ සරණේරුවක් වගේ එකක් තමයි මෙතන තියෙන්නේ. දිගාරින්න හැකිලෙන්න පහසු වෙන්න වැඩ පිළිවෙලක් හැදිලා තියෙනවා. එහෙනම් මේ කය කියලා කියන්නේ සිංහදනි තනි කරම රූකඩයක් විතරයි. දැන් මට මෙතනින් නැගිටින්න ඕන වුණොත් එහෙම මම මුලින්ම කරන්නේ සිංහදනි ඒ ගැන හිතනවා. නැගිටින්න ඕනේ කියලා හිතනකොට සිංහදනි ඒ අදාළව ඒ චිත්ත ශක්තිය ක්‍රියාත්මක වෙලා මේ කකුල දික් වෙනවා. මේ කකුල දික් වෙනවා. එතකොට නැවිලා දිවිච් එක දිග හැරෙනකොට මොකද වෙන්නේ? එතනින් මට නැගිට ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ඇවිදින්න ක්‍රමවේදයේ හැදෙද්දී ඕක ඇවිදගෙන ඉස්සරහට යනවා. මේ තනි කරන පින්විතනේ රූකඩයක් ඇවිද්ද ඕන වගේ වැඩ පිළිවෙලක් තියෙනවා. හිතන් නැතුව එකක්වත් කරන්න බෑ. එහෙනම් හිත හිතා මේ ශක්තිය නිපදවන්න ඕන. දැන් එහෙනම් ඔබ එක බින්දු මාත්‍රයක්වත් හිතන කරදරයක් නගා ගන්න දෙයක් නැහැ. මොකද ඔබට තනි කර මේ මානසික ශක්තිය තියෙනවා. ওই මානසික ශක්තිය උපයෝගී කරගෙන පින්වතුනි පුදුමාකාර වැඩ කරන්න පුළුවන්. මොකද මේ මනස තමයි මේවට මූලික වෙලා තියෙන්නේ. කය කියලා කියන්නේ තනි කර වාහනයක් විතරයි. ඔබගේ ওই කයට මේ වෙලාවේ අමනුස්සෙක් එහෙම වැහුණොත් ඔතනින් එහාට ওই කයේ සම්පූර්ණ ඒ කියපු පාලනය කරන්නේ අමනුස්සයා. එතනින් එහාට ඔබට ආයි කතා දෙකක් නෑ. ඔබම වැහිලා යනවා අමනුස්සයව ප්‍රගුණ වෙනවා එතන. අමනුස්සයා ප්‍රකට වෙලා එතනින් එහාට පිංගුදිනේ ඔය අතපය දිගහරින නවන දේවල් ඇවිදින දේවල් කතා කරන දේවල් ඔක්කොම කරන්නේ අර අමනුස්සයා විසින්. එහෙනම් දැන් හිතලා බලන්න පිංගුදිනේ මේ කය අපි මේ හිතන් ඉන්න જાති එකක් නෙමෙයි. තනිකර වාහනයක ස්වභාවයක් විතරයි. නමුත් අපි මේ කයක් දිහා බැලුවහම ඇවිදගෙන යන කෙනෙක් දිහා බැලුවම අපිට හිතෙන්නේ මෙතන මේ සත්වයෙක් ඉන්නවනේ. නමුත් ඇත්ත කතාව මොකද්ද? ඒ ඒ මොහොතේදී හැදෙන සිත් වලින් නිකුත් වෙන ශක්තිය මේ අංග චලනයන් සිද්ධ වෙනවා. එන ඒවට අදාළ හේතු සියල්ලම තිබුණොත් මේ අත අකුලන්න පුළුවන් දිගාරින්න පුළුවන්. එක හේතුවක් හරි නැති වුණොත් සිංහතුනි අත අකුලන්නත් බෑ දිගාරින්නත් බෑ. සමහරු ඉන්නවා අංශ භාගය හැදිච්ච. අංශ භාගය හැදිච්ච කෙනාට සිංහතුනි මේ මොලේ ක්‍රියාකාරීත්වයක වෙනසක් සිද්ධ වීම නිසා මේ අත උස ගන්න බැරි. එතන මේ මොලේ කියලා කියන්නේ දැන් මේ මේ ගොඩාක් මේ රටරත් වල ඉන්න විද්‍යාඥයෝ කියනවා මේ මොලේ තමයිලු දත්ත ගබඩා කරගෙන තියාගන්නේ. මොලේ දත්ත ගබඩා කරන්න බෑ. මොලේ කියන්නේ පිංගුතුනි අපයමයක්. නිගමන හිතන්න මෙන්න මෙහෙම. ගමක ඉන්නව පල් මෝඩේ. මේකගේ ඇඟට මැරිච්ච මහාචාර්යවරයෙක් වැහෙනවා. එතනින් එහාට ඒක වෙයි ඒ මහාචාර්යවරයා වැහුණාට පස්සේ පිංගුතුනි එතනින් එහාට මේක බොහොම උගතෙක් බුද්ධිමතෙක් ලෙස හැදිරෙනවා. ඕකේ අනිත් පැත්ත වුණොත් මොකද වෙන්නේ? හොඳ මහාචාර්ය කෙනෙක් ඉන්නවා. ඒ මහාචාර්යවරයාගේ ඇඟට වැහෙනවා පල් මෝඩයෙක් මැරිච්ච එකේ. දැන් එතනින් එහාට පුළුවන් අර මහාචාර්යවරයාගේ වැඩ කටයුතු ටික කරන්න යාට නෑ. එහෙනම් දැන් අපිට හොඳ ආකාරම තේරෙන්නේ නැති මේ වෙන්නේ මොලේ ඔය දත්ත ගබඩා වෙලා නැහැ කියලා. දත්ත කියන්නේ අපි මුදින සියල්ල ගබඩා වෙන්නේ මනේ. ඒක මනේ ගබඩා වෙනවා නෙමෙයි තියෙන්නේ. ඒකට කියනවා නාමගොත්ත කියලා. අන්නේ නාමගොත්තයන් ඔස්සේ මේව තැම්පත් වෙලා තියෙනවා. අවශ්‍ය වෙලාවට ඇදිලේ. එතකොට කෙනෙක් අහන්න පුළුවන් එහෙනම් ඇයි මේ වැඩිපුර හිතන අයගේ මොලේ බර කියලා. දැන්ට වාර්තා වෙලා තියෙන විශාලම මොලේ තියෙන සර් ඇල්බර්ට් අයින්ස්ටයින්. ඇයි කියලා අහන්න පුළුවන්. ඒකට හේතුව තමයි තියෙන්නේ මෙන්න මේක. ඔබ ජිම් එකට ගිහිල්ලා අතට එක්සයිස් කරන හැම වෙලාවකම මොකද්ද වෙන්නේ? මෙන්න මේ මසල් එක හොඳට හැදිලා එනවා. හැබැයි අතට එක්සයිස් කරන හැම වෙලාවකම මසල් එක වැඩිලා කියලා කියනවාදනි එතනින් පිට වෙලා ගිය ශක්තිය මසල් එකේ තැම්පත් වුණා කියන්න බෑනේ. ඒ ශක්තිය ඒ හරහා එහෙට මෙහෙට යාම නිසා හැම මොහොතකම මේ මසල් එක ශක්තිමත් ලොකුවට හැදිලා එනවා. ඒ වගේ තමයි පිංගුතුනි අර මොලේ හරහා නිරන්තරයෙන් හිතන කෙනෙක් ඉන්නවා නම් ඒ හිතන කෙනා හැම තිස්සෙම මේ මොලේ කියන එක පාවිච්චි කරනවා හැම තිස්සෙම ඒ කාර්යය සඳහා. මනෙන් හිතලා මොලෙන් ක්‍රියාත්මක කරනවා. ඇස් දෙකෙන් ගත්තා නම් ඇස් දෙකෙන් ගත්ත දේ එකපාරට මනට යන්නේ නැහැ. මොකද මන කියන එක ඇස් දෙකේ හැදෙන එකක් නෙමෙයි. ඇස් දෙකෙන් දෙයක් ගත්තා නම් ඒක මොලේ හරහා තමයි මනට එන්නේ. මේක හොඳම උදාහරණය තමයි පිංගුතුනි ගන්න තියෙන වාහනයක එන්ජින් එකයි ගියර් බොක්ස් එකයි රෝද හතරයි. මේ ඔබගේ ශරීරය කියලා කියන්නේ තනිකරම පිංගුතුනි අර රෝද හතර වගේ එක. මොලේ කියලා කියන්නේ අර ගියර් බොක්ස් එක. හිත තමයි එන්ජින් එක. එහෙනම් හිතෙන් යම් කිසි ශක්තියක් නිපදෙවුවහම ඒ ශක්තිය මොලේට සම්බන්ධ වෙලා ඒ මොලේ හරහා තමයි අර වීල් එකට එන්නේ. මොලේ හරහා තමයි රෝද හතරට එන්නේ. දැන් අංශ භාගයේ හැදිච්ච කෙනාගේ ප්‍රශ්නේ මොකක්ද? මොලේ ප්‍රශ්නයක් නිසා මොලේ මොකක් හරි නහරයක් බිඳීම නිසා ගියර් බොක්ස් එකේ ප්‍රශ්නයක් වෙලාදී එන්ජින් එකෙන් හොගාලා එනර්ජි එක නිපදවනවා. නමුත් ඒ එන එනර්ජි එක මේ මොලේ හරහා හෙවත් මේ ගියර් බොක්ස් එක හරහා ඕනේ අර රෝද හතරට එන්න. නමුත් ගියර් බොක්ස් එක කැඩිලා නිසා කොච්චර එනර්ජි එක හැදුවත් මේක හරහා මේක එන්නේ නැහැ. ඒකයි පිංගුතුනේ අන්ත භාගයේ හැදිච්ච මිනිසුන්ට හරියට කේන්තියන්නේ. හිතින් මේ අත උස්සනවා උස්සනවා උස්සනවා. කොච්චර ඉස්සවත් මේක උස්ස ගන්න බෑ. අන්න එතකොට කේන්තියනවා. මොකද එයා උස්සනවා. හිතින් උස්සනවා මේක. ඉස්සවට මේක ඉස්සෙන්නේ නැහැ. දැන් ඔබ හිතන්නකෝ ඔබගේ අත් දෙක පුටුවකට දාලා බැඳලා තියෙනවා. දැන් ඔබට ඕනේ මේක කොහොම හරි මේ උස්සන්න මේ අත මෙතනින් ගලව ගන්න. ගලව ගන්න බැරි වෙන්න වෙන්න වෙන්න වෙන්න ඔබ අදිනවා අදිනවා අදිනවා මේක එන්නේම නැතිකොට ඔබට කේන්තියක් නැද්ද? ඔන්න ඔය සිද්ධිය තමයි ඒගොල්ලන්ට වෙන්නේ. පිංගුතුනි අංශ භාගයේ හැදිච්ච අයටත් නිවන් දකින්න පුළුවන්. හැබැයි පිස්සුව හැදිච්ච අයට නිවන් දකින්න බෑ. පිස්සුව හැදිනවා කියන්නේ මොකද්ද? එන්ජින් එක සවුත් වෙලා තියෙන්නේ. ගියර් බොක්ස් එක හොඳට තියෙනවා එන්ජින් එක සවුත් වෙලා. එන්ජින් එක සවුත් වුණා නම් වාහනෙන් ඇති වැඩක් නැහැ. ඒ වගේම පිංගුතුනි මේ රෝද හතර කැරිච්ච අයත් ඉන්නවා. ගියර් බොක්ස් එකත් හොඳට තියෙනවා. එන්ජින් එකත් හොඳට තියෙනවා. එහෙනම් ඒ අයටත් පුළුවන් නිවන් දකින්න. ඒකයි මං කියන්නේ කවුරුත් පසුබට විය යුතු නැහැ. කාට හරි පිස්සු වගේ හැදිලා තියෙනවා නම් අන්නේ හැට තමයි තියෙන්නේ ප්‍රශ්නයක් තියෙන නිවන් දැකීම සම්බන්ධ. ඒවත් අපි හොයාගෙන යනවා තථාගත ධර්මයේ තුලින් කොහොමද මේ පිස්සුව කියන එක ජනිත වෙන්නේ? විශාල වශයෙන් මානසික වෛද්‍යවරු අපි වටා එකතු වෙලා ඉන්නවා පිංගුතුනි. ඒ අයට මම නිරන්තරයෙන් අවවාද අනුශාසනා කරනවා. ඔය කරන ක්‍රමවේදයේ නෙමෙයි හරි ක්‍රමවේදයේ යම් ක්‍රමවේදයක් අපි හොයාගමු කියලා මේක කරන්න. මානසික වෛද්‍යවරු කීප දෙනෙම මාත් එක්ක නිරන්තරයෙන් කතා කරන ඔය එන්ජින් එක සම්බන්ධවයි ගිය බොක්ස් එක සම්බන්ධ. මානසික වෛද්‍යවරු හැමතිස්සෙම ට්‍රීට්මන්ට්ස් කරන්නේ පිංගුතුනි ගිය බොක්ස් එකට එන්ජින් එකට නෙමෙයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ගිය බොක්ස් එකේ නෙමෙයි එන්ජින් එකේ. නිගමන හිතන්න මිනිස්සේ ඉන්න ගමන් අත මෙහෙම මෙහෙම කරන හැමතිස්සෙම. දැන් අත මෙහෙම මෙහෙම හැමතිස්සෙම කරන කෙනා පිංගුතුනි අපිට පේන්නේ 31 වගේ. එතකොට මානසික වෛද්‍යවරුත් හැම වෙලාවෙම මෙහෙම අත මෙහෙම මෙහෙම කර කර ඉන්න කෙනාව 31 විදිහට දකිනවා. 31 විදිහට දැකලා දැන් එයාට ට්‍රීට්මන්ට් කරන්න යන්නේ. ඒ ට්‍රීට්මන්ට් කරනකොට පිංගුතුනි මානසික වෛද්‍යවරයෙකුට කවදාකවත් මනස කියන එකට ට්‍රීට් කරන්න බැහැනේ ගිහින්. මනස කියන එක අල්ලලා ඔකට ඉන්ජෙක්ෂන් එකක් ගහන්න බෑනේ. එතකොට මේගොල්ලෝ අඳුර ගන්නවා එක ක්‍රමවේදයක්. ඒ ක්‍රමවේදයේදී වෙන්නේ මේ අර හිතින් එන මේ හිතට තමයි දැන් මේ ප්‍රශ්නේ ඇති වෙලා තියෙන්නේ. හිතින් තමයි මෙයා ඇමලිසම් මේක මෙහෙම කරන්නේ. හිතින් ඒක කරද්දී මොලේට එන සිග්නල් එකත් එක්ක මොලේ කෙමිකල් එකක් හැදෙනවා. ඒ කෙමිකල් එකත් එක්ක තමයි පිටුදෙන මේ අත වැඩ කරන වැඩ පිළිවෙල හැදිලා එන්නේ. ඔන්න ඔයක හැදෙන වෙලාවට මේගොල්ලෝ මොකද කරන්නේ? ඇඟට ඉන්ජෙක්ෂන් එකක් ගහලා අර මොලේ ඒ වෙලාවේ හැදෙන කෙමිකල් එක හැදෙන එක නවත්තනවා. දැන් අවුට්පුට් එක නෑ. නමුත් ඉන්පුට් එකේ එමයි. ඔය පිස්සුව හොඳ කළයි කියලා කියන්නේ ඔන්න ඔකට. දැන් එයා අත මෙහෙම මෙහෙම කරන්නේ නෑ. ඇත්තටම අත මෙහෙම මෙහෙම කරන්නේ නෑ නෙමෙයි දිනුතුනේ. එයා අත එහෙම මෙහෙම කරනවා. නමුත් අපිට ඒක දැන් පේන්නේ නෑ. අත මෙහෙම මෙහෙම කරනවා කියලා පේන්නේ නැහැ. මොකද හේතුව? අර ඒකට අදාළ මොලේ අර හැදෙන ඒ එන්සයිම් එක හෝ ඒ කෙමිකල් එක නවතින ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා. දැන් මෙතනින් කොච්චර එනර්ජි එකක් ඇදලා ආවත් ඒක මොලේ හරහා සම්බන්ධ වෙන්නේ නැහැ. ඒක නිසා යාට අත මෙහෙම මෙහෙම කරන්න බෑ. අත යා හොම තියාගෙන ඉන්න. ඉතින් අත මෙහෙම මෙහෙම කරපගෙන අත මෙහෙම තියන් ඉන්නකොට ඔන්න දැන් අපි හිතනවා මූට දැන් පිස්සුව හොඳ වෙලා කියලා. නමුත් පිංගුදෙනි මේ ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ ඇඟට නෙමෙයි. ට්‍රීට්මන්ට් එක කරන්න ඕනේ හිතට. ඔන්න ඕක මනාවට හොයන බල්ලා මොකද්ද මෙතනට කරන්න ඕනේ කියන එක හොයලා කළොත් අර පුද්ගලයා සුවපත් වෙනවා. නැත්නම් පිංගුදෙනි මේ පුද්ගලයා සුවපත් වෙන්නේ නැහැ. මේ පුද්ගලයා නිසා සමාජය සුවපත් වෙනවා. එහෙනම් මානසික වෛද්‍යවරු හැමතිස්සෙම කරන්නේ පිංගුදෙනි සමාජය සුවපත් කිරීමක් නිසා පුද්ගලයා සුවපත් කිරීමක් නෙමෙයි. කෙනෙකුට පිස්සුවක් හැදිලි වෙලා කතුරක් හරි අරගෙන ගිහින් තව කෙනෙකුට අයින්න හදන. අයින්න හදම ගමන් ඉන්ජෙක්ෂන් එකක් ගැහුවා පැත්ත දැම්මා. මොකද්ද කරන්නේ? අර මොලේ අඩපණ කළා දාන්න. එතකොට අර එන්ජින් එකෙන් කොච්චර ශක්තිය නිපදෙවි නිපදෙවි ආවද මොලේ අඩපණ කළා තියෙන නිසා සිංහතනි වීල් වලට අර වාහනේට අර ශක්තිය ට්‍රාන්ස්ෆර් වෙන්නේ නැහැ. ඒක හරහා යන්නේ නැහැ. ඒක හරහා යන්නේ නැති වෙච්ච ගමන් මේක වැඩ කරන්නේ නැහැ. එහෙනම් ඔන්න දැන් සිහි නැති කළා වැඩේ ඉවරයි. ඉතින් හොඳට තේරුම් ගන්න පිංගුදෙනි මේ ශරීරයක් වැඩ කරන හැටි. අපි හිතන් ඉන්නේ මෙතන සත්වයක් ඉන්නවා මේ සත්වයා ඇවිදගෙන යනවා කියලා. මම එක්ක ඉන්නවා මේ මම ඇවිදගෙන යනවා කියලා තමයි හිතන් ඉන්නේ. එහෙම එකක් නෙමෙයි සිද්ධ වෙන්නේ. ඔය කය කියලා කියන්නේ මම නෙවෙන බව ඔබට හොඳාකාරව වැටහෙනවා මේක අවබෝධ වුණා. මේ කය කියන එක පිංගුදෙනි ඕනෑම කෙනෙකුට පරිහරණය කරන්න පුළුවන් දෙයක්. ලංකාවේ සියදිවි නසා ගැනීම වලට ප්‍රධාන හේතුව තමයි පිනදෙන අමනුස්ස ආවේශ වීම. නමුත් මිනිස්සු එක පිළිගන්නේ නැහැ. ඔබගේ ශරීරයේ අමනුස්සයෙක් වැහුණොත් එතනින් එහාට තනි කරම ඔබව යටපත් කළා ඒ අමනුස්සයා ප්‍රකට වෙලා ඉන්නේ. එතකොට එයා ඔය වාහනේ එන්ජින් එක බවට පත් වෙනවා. එයා එන්ජින් එක බවට පත් වෙලා මොකද කරන්නේ? අර ගියර් බොක්ස් එක හරහා අර රෝද හතර කරකෝන. දැන් මේ පුද්ගලයා ඉන්නේ ඔබ ගැන මහා කේන්තියෙන්. ඔබ අරගෙන යන්න හදන්නේ ඒ ලෝකෙට. ඒ ලෝකෙදී ඔබට දෙන්න හොඳට. දැන් මොකද කරන්නේ? අර අර ඇඟට ඇහිලා. හෙවත් අර එන්ජින් එක රිප්ලේස් කරගෙන. දැන් එන්ජින් එක වෙන ඔබගේ එන්ජින් එක වෙනකොට ඒ එන්ජින් එක තියෙන. ඒ හිත් පරම්පරාවට අනුව තමයි මේ කය දැන් වැඩ කරන්නේ. එතනින් තමයි එනර්ජි එක නිපදවන්නේ. දැන් මොකද කරන්නේ පින්වතුනි? අරගෙන යනවා රේල් පාර ගාවට. රේල් පාර ගාවට අරගෙන ගිහිල්ලා කෝච්චිය එන වෙලාවට ඒත් එතනට බෙල්ල තියාගෙන ඉන්නවා. දැන් ඔබට කොච්චර කළත් ඔබට නිදෙන්න බෑ. ඒකට හේතුව තමයි ඔබ යටපත් කරගෙන තමයි මේ හිත් පරම්පරාව නැගිලා තියෙන්නේ. දැන් මොකද වෙන්නේ? අරකට බෙල්ල තියාගෙන ඉඳලා ඔන්න මෙන්න කෝච්චිය එන වෙලාවට ටක් ගාලා ඇඟෙන් අයින් වෙනවා. ඒ ඇඟෙන් අයින් වෙන වෙලාවට ඔබට අයිතිය ලැබෙනවා නැවතත් ඔය වාහනේ අයිතිය. ඒ අයිතිය ලැබෙන තප්පරෙන් කෝච්චිය බෙදලා උඩින් ගියා. ඊට පස්සේ ඉතින් ඒකට අදාළව කතාවක් හදනවා. ඒ වෙනකොට ඒ ගෑයේ ඒ කොල්ලට කෙල්ලෙක් එහෙම හිටියනම් ඒ කෙල්ල තරහ වෙලා එහෙම හිටියන ඔන්න යවනවා. කෙල්ල තරහ වීම නිසා කොල්ලා සීදී වෙනවා ගත්තා කියලා. නමුත් ඇත්ත කතාව වෙලා තියෙන වෙන එකක්. එහෙම සිද්ධි ඕනේ තරම් තියෙනවා. එහෙම පිරිස් පින්විතුනි මේ මැරිලා ගියාට පස්සේ අපි කතා කරලා තියෙන ওই පිරිස් එක්ක. ඒ පිරිස් කියපු අවස්ථාවල් තියෙනවා ඒ පිරිස් වලට වෙච්ච. එහෙම යටපත් වීමක් සිද්ධ වුණා. නැවත සිහිය එනකොට කෝච්චිය මෙහෙම මෙහෙම තිබුණේ ගියා බෙල්ලට උඩින්. එහෙනම් මේ කය කියලා කියන්නේ තනිකර වාහනයක්. මේකට එනර්ජි එක දෙන්න දෙන්න දෙන්න දෙන්න මේක වැඩ කරගෙන යනවා. ඉතින් හොඳට අවබෝධ කරගන්න මේ කය කියන්නේ මොකද්ද කියලා. එහෙනම් මේ කයේ සුද්ධතාවයක් නෙමෙයි බින්දුනි ලබන්න තියෙන්නේ, මනේ සුද්ධතාවයක් ලබන්න තියෙන්නේ. මන සුද්ධ කරගත්තොත් මේ කයෙන් වෙන හානිය හරි අඩු වෙනවා. කායේ කායානුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්සං කියලා තථාගතයන් වහන්සේ මේ කයට අනු අපි මේ කය ගැන හිතන් ඉන්න එක උන්වහන්සේ දේශනා කළ කයට අනුව බලන්න කියලා දේශනා කළේ. අපි කය ගැන හිතන් ඉන්නේ සත්වෙක් පුද්ගලයෙක් ඉන්නවා කියලා. නමුත් මෙතන සත්ව පුද්ගල සම්බන්ධයක් නෙමෙයි තියෙන්නේ, පිටින් හේතුඵල සම්බන්ධයක් විතරයි. එන්ජින් එකෙන් ශක්තිය දුන්නේ නැත්තම්, ගියර් බොක්ස් එක හොඳට තිබුණේ නැත්තම් කවර කවදාකවත් ඔය රෝද හතර කරකවන්න බෑ. එහෙනම් අංශභාග රෝගියෙක් කොච්චර අත උස්සන්න හැදුවත් අත ඉස්සෙන්නේ නැහැ. හේතුව මොකද්ද? ගියර් බොක්ස් එක කැඩිලා. දැන් ඕකේ අනිත් පැත්ත හිතලා බලන්න. ඔබ මේ මනට කරුණු ගන්නෙ කොහෙන්ද? ශරීරයක් තියෙන පුද්ගලයෙක් මේ මනට කරුණු ගන්නෙ කොහොමද? ඇහැ පාවිච්චි කරනවා. ඇහැ පාවිච්චි කරලා මොලේ හරහා මනට කරුණු දෙනවා. දැන් ඇහැක ඔක්කොම දෘෂ්ටික ස්නායු කොහෙටද ගිහිලා තියෙන්නේ? කොහෙටද ගිහිලා තියෙන්නේ ඔක්කොම දෘෂ්ටික ස්නායු? මොලේට ගිහිලා තියෙන්නේ. ඕනෑම දනක පිංගුතින සියලුම ස්නායු පද්ධතිය ගිහිලා තියෙන්නේ මොලේට. එහෙනම් දැන් ඔබගේ වාහනයක් තියෙන වාහනේ කැඩිලා එන්ජින් එක ස්ටාර්ට් කළාට ස්ටාර්ට් වෙන්නේ නැහැ. ඔබ වාහනේ තල්ලු කරන්න පුළුවන් නේද එන්ජින් එක ස්ටාර්ට් කරන්න? අන්න එහෙම අවස්ථාවක් ඔය කියන්නේ. වාහනේ තල්ලු කරලා ඉවර වෙලා එන්ජින් එක ස්ටාර්ට් කරනවා. එහෙම නැත්නම් එන්ජින් එක ස්ටාර්ට් කරලා වාහනේ තල්ලු කරන්නත් පුළුවන්. වාහනේ තල්ලු කරලා එන්ජින් එක ස්ටාර්ට් කරගන්නත් පුළුවන්. එහෙනම් ඔය ඇහැට රූපයක් බලනවා කියලා කියන්නේ පින්වතුනි, ඒ ඇහැයි රූපයයි චක්කු විඥානයේ තුන එකතු වීමෙන් ඕක ගිහිල්ලා මනේ ස්පර්ශ වෙන වැඩ පිළිවෙලක් කෙරෙනවා. ඕක ගිහිල්ලා මොලේ එහෙම වදිනවා නෙමෙයි. ඇහැයි රූපයයි චක්කු විඥානය එකතු වෙච්ච ගමන් අර චක්කු විඥානය කියන එක නාම ධර්මයකට අයිත නිසා අන්න එක ගිහිල්ලා මනේ වදින. ඒ වැදිච්ච ගමන් අපිට දැනෙනවා යමක් දැක්කා කියලා. වීමක් දැනුණා කියලා. ඔය වේදනා කියලා කියන්නේ සිංහදෙනේ වීමක් දැනීමට. යම් දෙයක් උණු බව දැනුණා. වීමක් දැනුණා. අන්නේ වීම දැනුනහම අපි කියනවා ඔකට වේදනා කියලා. එහෙනම් ඕක ගිහිල්ලා පින්වතුනි මනේ තමයි වැදිලා තියෙන්නේ. එහෙනම් ඇහැයි රූපයයි ගැටෙනකොට ගිහිල්ලා වදින්නේ මනේ. කනයි ශබ්දයයි ගැටෙනකොට ගිහිල්ලා ඔක වදින්නේ මනේ. එහෙනම් ඔය අතර තමයි ඔය මොලේ කියන එක තියෙන්නේ. අන්තවාගේ හැදිච්ච කෙනෙක්ගේ අත කෙනිත්වට ඒ කෙනාට දැනෙන්නේ නැහැ. එහෙනම් වීමක් දැනෙන්න නම් ඒක මොලේ හරහා මනට එන්න ඕනේ. ඒක මොලේ හරහා මනට ආවේ නැත්නම් අපිට දෙයක් උණු බව දැනෙන්නේ නැහැ. එහෙනම් යම් තැනකට ඉන්ජෙක්ෂන් එකක් ගහලා ඒ තැන හිරිවට්ටනවා කියලා කියන්නේ පින්වතුනි මනට මොලේට කරුණු යන ඒ ස්නායු වඩපණ කරනවා. එතකොට මේ සිග්නල් එක මොලේ දක්වා අරගෙන යන්නේ මේ ඒරියා එකේ. ඒක පැත්තක් හිරිවට්ටපු ගමන් එතනින් එහාට එතනට මොනව කළත් එතනින් එහාට ඒක අරගෙන යන්නේ නැහැ මොලේ. හැබැයි මොලේට ගියොත් ඒක මනට යනවමයි. මොලේට ගියා නම් මනට ගියා. ඒ කය ක්‍රම මේ. එහෙනම් හොඳට තේරුම් ගන්න තියෙන්නේ මේ කය වැඩ කරන විදිහ. හේතු ටිකක් සම්පූර්ණ වීමෙන් හැදෙන ඵලයක් විතරයි ඔය කය කියලා කියන්නේ. හේතු ටිකක් හැදුනද ඒකට අදාළව ඵලය නැගිලෙනවා. තව එකක් තියෙනවා පිංගුදිනි වේදනාව කියලා. ওই වේදනාව කියන එකක් ඔබට දැනිලා එනවා. කවුරු හරි කෙනෙක් තුව වේදනාව කියන එකක් දැනිලා එනවා. ඔන්න ඕක නිසා ඔබට හිතිලා යනවා මේ තුල සත්වයෙක් ඉන්නවා කියලා. මේ තුල සත්වයෙක් ඉන්නවා කියලා දැනිලා යනවා. නමුත් හොඳ ආකාරව දකින්න පිංගුදිනි වේදනාව කියන එක ගොඩ නැගිලා එන හැටි. වේදනාව කියන එකක් ගොඩනැගිලා එන්නේ සිංහදේ ස්පර්ශ ප්‍රත්‍ය නිසා. අර වීමක් දැනෙන ස්වභාවයක් තියෙනවා හැම මොහොතකම. ඒ වීමක් දැනෙන ස්වභාවය නිකම්ම නිකම් ඇඟට දැනෙනවා නෙවෙයි. අර කියපු ක්‍රමවේදයේ ඔස්සේ ඇහැයි රූපයයි චක්කු විඥානයයි යොතුනේ එකතුයි. ඔන්න ඕක මොලේ හරහා ගිහිල්ලා මනට යම් වීමක් දැනෙනවා. ඔන්න ඕකට කිව්වා වේදනාව කියලා. නමුත් අපි හිතන් ඉන්නේ වේදනාව විඳින සත්වයක් ඉන්නවා කියලා හැම මොහොතකම. එහෙම නෙමෙයි පින්වතුනි වෙන්නේ හැම තිස්සෙම යම් වීමක් අපිට දැනෙන ස්වභාවයක් තියෙනවා. මොහොතේ මොහොත මොහොතේ මොහොත ඒ වීම කියන එක අපිට දැනෙනවා. ඔය දැනීම මාත්‍ර ඔක්කොම එකතු කරගනිද්දී තමයි අපිට හැඟෙන්නේ මෙතන මේ විඳින සත්වයක් පුද්ගලයෙක් ඉන්නවා කියලා. ඉතින් මේක බොහොම ගැඹුරු ධර්ම කාරණාවක් පින්වතුනි මනාකොට සිහියට අරගෙන හිතලා බලන්න. වේදනාව කියන එක හටගන්නේ කොහොමද කියලා. ඒ වීම කියන එක කොහොමද දැනෙන්නේ කියලා මේ මොහොතින් මොහොත. කනද ශබ්දයක් ඇහිච්ච ගමන් සිංහතනි අන්න ඒකට අදාළව ඒ සෝත විඥානයේ ඉපදිනා. ඒ ඉපදිච්ච ගමන් මොකද වෙන්නේ? ඕක ගිහිල්ලා මනේ වදිනවා. අන්න එතකොට ඒ මනේ ස්පර්ශ වීම නිසා අතන වීමක් වෙච්ච බව දැනෙනවා. හැබැයි අපි දන්න එක කරුණක් තියෙනවා. එතන අපි හිරිවට්ටල එහෙම තිබ්බනම් කොහොම කළත් ඕක ගිහිල්ලා මනට වදින්නේ නැහැ. ඇයි? ඒක හරහා මොලේට යන ඒ කිරණ ශක්තිය එතනින් එහාට යන්නේ නැහැ ස්නායු පද්ධතිය හරහා. ඔය ටික හොඳට ඔළුවට යදිනවා නම් පින්විතේ මේ සත්වයේ පුද්ගලයෙක් ඉන්නවා කියලා යන මුලාව සහ මුලින්ම නතර වෙනවා. මම ගොඩාක් ගැඹුරට කරුණු කතා කරන්නේ නැහැ ඒ සම්බන්ධව ඔබට. පුළුවන් නම් ඔය කය ගැන හොඳට සිහි කරලා බලන්න. මේ කය ගැන සිහි කරලා බලන්න පින්වතුනි. එතකොට මේ කායේ කායානුපස්සී විහෙරති කියන මෙන්න මේ කොටස මනාවට අවබෝධ වුණාට පස්සේ මේ කය තිබ්බත් එකයි නැතත් එකයි තත්වෙටපත් වෙනවා. අද කයට වටිනකමක් දීලා තියෙන්නේ පින්වතුනි මේ කය ඔක්කොම කරනවා කියලා හිතාගෙන. නමුත් කය නෙමෙයි ඔක්කොම කරන්නේ මන බව ඔබට වැටහෙන්න ඕනේ මේ වෙනකොට. මේ මනස තමයි මේ ඔක්කොම කරලා දෙන්නේ. ඕක ඇවිද්දවන්නේ නටවන්නේ දුවවන්නේ ඔක්කොම කරන්නේ මේ මනස. එහෙනම් කය කියන එක අපි පැත්ත කර දාලා මන කියන එක ශක්තිමත් කරගන්න මන කියන එක සුද්ධ කරගන්න වැඩ පිළිලක ඉන්නවා. ඔය මන කියන එක ශක්තිමත් වෙන්නේ සිංහතුනි රාග ද්වේෂ මෝහ වලින් ඕක තොර වෙනකොට. රාග ද්වේෂ මෝහයෙන් ඇලෙන්න සිංහතුනි ඔය මන කියන එක ගොඩාක් දුර්වල වෙනවා. මන කියන එක දුර්වල වෙනකොට සිංහතුනි බය සහ ශෝකය දැනෙන්න පටන් ගන්නවා හැම මොහොතකම. බය ශෝකය දැනෙන හැම වෙලාවකම මන කියන එක දුර්වලයි. එතකොට අර ලොකු එනර්ජි එකක් නගා ගන්න බැරි වෙනවා. ඔය කය පාලනයට ඕනෑම දෙයක. එහෙනම් රාග වෙන්නේ ඇයි කියලා හිතලා බලලා, ද්වේෂය හටගන්නේ ඇයි කියලා හිතලා බලලා, මෝහය කියන්නේ මොකද්ද කියලා හිතලා බලවනා. ඔන්න ඔය තුලින් ඔය රාග ද්වේෂ මෝහ නසා ගන්න පුළුවන්. රාග ද්වේෂ මෝහ අඩු කර ගන්න පුළුවන්. ඔන්න ඔය අඩු කිරීමේ ක්‍රමවේදයට යද්දී අර මෙච්චර වෙලා අර මනසට මනස දුර්වල කිරීමේ වැඩපිළිවෙලක ඉදිලා හිටියනම් යම් කිසි ක්‍රමවේදයකින් අන්න ඒක පහ වෙලා යන අර බය ශෝකය කියන එක දැනෙන්නේ නැතුව යන මේ ලෝකයේ පිංගුදනේ ශක්තිමත්ම මනස දෙවිච්ච මහ උත්මයා තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ. ශක්තිමත්ම මනස දෙවිච්ච කෙනා උන්වහන්සේට ඔන්නම් පුළුවන් පිංගුදනේ උන්වහන්සේගේ කාය අරගෙන ශක්තිමත් පුරුෂයෙකු වකුඩු කරපු අත දික් කරන තැනින් මේකෙන් ගිහලා බ්‍රහ්ම ලෝකේ පහළ වෙයි. එහෙනම් කොච්චර මානසික ශක්තියක් උන්වහන්සේට තියෙන්නේ නැද්ද කියලා හිතලා බලන්න. අද ඔබට පුළුවන් ද පිංගුදිනී අඳුම තරමේ අංගලක්වත් උඩට යන්න? අපිට ඒක කරන්න බැරි හේතුව තමයි අපි තාම මේ මනසේ රාග දේශ මොහ දුරු කළා නැහැ. රාග දේශ මොහ දුරු කරන්න පිංගුදිනී මේ මනසේ ලොකු ශක්තියක් නැగిලෙනවා. ඔය ඉරිදි බලය කියලා කියන්නේ ඔන්න ඕක. යම් කිසි පුද්ගලයෙක් ධ්‍යාන නගා ගත්තාම චතුර්ථ ධ්‍යානයට සම්බඳුනට පස්සේ ඒ චතුර්ථ ධ්‍යානයෙන් අභිඥා පාදක චතුර්ථ ධ්‍යානයට සම්බඳුනහම ආන් ඒ කෙනාට ඕනනම් දිබ්බ චක්කු ඥානය පහල කරගන්න පුළුවන්. දිවස් පහල කරගන්න. එහෙම දිවස්ලාභී උත්තමයෝ ඉන්නවා. මේ ලෝකෙට ඇවිල්ලා බුඩ පැන පැන හිටියේ නැති වුණාට සිංහතුනේ මේ මහා උත්තමයෝ ඉන්නවා දිවස්ලාභී අය. දිව කන ප්‍රගුණ කරපු අය ඉන්නවා. සියුම් සියුම් ඉද්දිවිද ඥානයක් ලබන්න පුළුවන් අය ඉන්නවා. මෙතන ඉඳලා මොහොතකින් අරපැත්ත අර දොරෙන් එළියට යන පිරිස ඉන්නවා. සාමාන්‍ය මිනිස්සුන්ට කරන්න බැරි තරම් මේකෙන් කටයුතු සිද්ධ වෙන. මේ සියල්ලම මානසික ශක්තිය. ධ්‍යාන බලයෙන් නැගින දේවල්. ඉතින් ඔබට දැහැන් වඩන්න පුළුවන්. ඒකයි මම කිව්වේ මේ කය ගැන අතහැරලා දාන්න. අපිත් මේ කය සහ මුලින්ම අතහැරලා ඉන්නේ පිංගිතනේ. මේ ධර්ම අවබෝධයට පත් වෙලා මේ කය තිබ්බත් එකයි නැතත් එකයි මට්ටම තුල තමයි ජීවත් වෙන්නේ. අවශ්‍ය වෙලා තියෙන්නේ මොකද්ද? සුද්ධ කරගන්න ඕනේ එකක් තියෙනවා. අන්න ඒක සුද්ධ කරගන්න. ඒ සුද්ධ කරගන්න ඕනේ මන. මොකද මනේ තමයි බලය තියෙන්නේ. ඔය මානසික බලය ගොඩ නැගුණා නම් පින්විතුනි ඔය තුට්ටු දෙකේ කයෙන් ඇති බලක් නැහැ. මානසික බලයෙන්ම ගොඩ නගා. මානසික බලයෙන්ම ගොඩ නගන්න නම් කරන්න තියෙන ක්‍රමවේදය තමයි පුළුවන් තරම් මේ රාග ද්වේෂ මොහ නැසෙන්න වැඩ කරගන්න. එහෙනම් ලෝකෙට තියෙන ඇලුම නැති වෙන්න නැති වෙන්න මොකද වෙන්නේ? අර මානසික බලයේ උද්දීපනය වී උද්දීපනය වී එනවා. අන්න යම් මොහොතක් එනවා පින්විතුනි ඔබව පොළොවට ඇදලා දානවන. පොළොවට ඔබව ඇදලා දාන්නේ ගුරුත්වජ ශක්තියෙන්. ගුරුත්වයේ විසින් ඔබව පල්ලෙහාට අදිද්දී ඔබට මානසිකව බලයක් ඇති කරන්න පුළුවන් නම් ඊට විරුද්ධව භෞතික විද්‍යා නියමයන්ට අනුව ඔබට යන්න ඉහළට යන්න බැරිද? චොපර් එකක් වැඩ කරන විදිය ඔබ දන්නවද? බර පල්ලෙහාට එදිනා තිබුණාට චොපර් එක වැඩ කර කර වැඩ කර කර හුලම් පල්ලෙහාට තෙරපමින් බලයක් ගන්නවා උඩට යන්න. එහෙනම් ඒ බලය මේ ගුරුත්වජ බලයට වඩා වැඩි වෙච්ච ගමන් චොපර් එක උඩ යනවා. ඔන්න ඔය ක්‍රමවේදයට තමයි පින්විතනේ ඉරිදීින් එහෙම පාළ වෙන්නේ. චතුත්ථ ධානයට සම්වදිනවා කියලා කියන්නේ පින්විතනේ බොහෝම සංගමයකටපත් වෙච්ච හිතක් තියෙනවා. ඒ හිත තුලින් ඒ හිත ප්‍රගුණ කළා ප්‍රගුණ කළා රාග දේශ මොහ යම් මට්ටමකට නැසලා තියෙනවා. ලෝභ දේශ මොහ යම් මට්ටමකට නැසලා තියෙනවා. ඒ මට්ටමට මේක නැසුවට පස්සේ අන්න එතනින් යම් මට්ටමකට මේක නැගුවට පස්සේ පින්විතනේ අන්න එතනින් ඒ தත්ත්වය උදා වෙනවා. යම් මට්ටමකට මේක නැගුවට පස්සේ පින්විතනේ ඒ ශක්තිය ඒ විදිහට උදා වෙලා එනවා. එහෙනම් දැන් මේ කය කියන එක නෙමෙයි මන කියන එකත් එක්ක සටන් කරන්න තියෙනවා. මන පිරිසිදු කරන්නයි තියෙන්නේ. එතකොට එහෙනම් අපි කතා කරගෙන ගියා පින්විතනේ අපි මේ ලෝකෙට ඇලිමේයි කියන. ලෝකෙට ඇලුනේ අපි වශයෙන් මේ ලෝකයේ තියෙනවා කියලා ගත්ත මුලා දෘෂ්ටිය නිසා. එහෙනම් අපි වශයෙන් මේ ලෝකයේ තියෙනවා කියලා ගත්ත මුලා දෘෂ්ටියට පත් වෙලා ඉවර වෙලා මේ ලෝකයේ සාරයි සාරයි කියලා වැඩ පිළිවෙලකෙ ඉඳලා හිටියා. එතකොට මේ ලෝකයේ සාරයි සාරයි කියන වැඩ පිළිවෙලකෙ ඉඳලා අද මොකද වෙලා තියෙන්නේ? සිංහදෙනි මේ ලෝක වස්තු නිසා ලෝක සත්ත්ව පුද්ගලයෝ නිසා නිරන්තර මහා දුක්ඛ සංදේයකට පත් වෙලා ජීවත් වෙනවා. මොකද ඇලුනොත් දුකයි. ඔබ හොඳ ආකාරව වටහා ගත්තා මේට කලින්. යම් දෙයකට ඇලුනා නම් දුක් දුක්ඛේනුත් තෙලෙනවා, විපරිණාම දුක්ඛේනුත් තෙලෙනවා, සංඛාර දුක්ඛේනුත් තෙලෙනවා. ඔය දුක් තුනෙන් පෙලි පෙලි අර මානසික ශක්තිය කියන එක පින්විතනි පුදුමාකාර ලෙස පල්ලෙහාට වැහෙලා ඉන්නේ අපි අද. ඒ මානසික ශක්තිය පල්ලෙහාට වැටෙන්න අපිට ජීවිතේ එපා වෙනවා. ඔන්න වෙනදේ. එපා වෙන්න ඕනේ ජීවිතේ නෙමෙයි පින්විතනි, එපා වෙන්න ඕනේ සසර. මේ සැරිසැරීමයි එපා වෙන්න ඕනේ. හැබැයි සමහරුන්ට එපා වෙන්නේ ජීවිතේ. හොඳට බලන්න පින්විතනි, ආදරයෙන් පැරදුන ගෑනු ළමේ ආදරයෙන් පැරදුන ගෑල් ළමෙක් හෝ ප්‍රීමි ළමෙක් සියද විනාසා ගන්න මට්ටමට එන්නේ පිටිතර අර මානසික ශක්තිය 100%ක් පල්ලෙහාට පදා වැටෙන. ඒ මානසික ශක්තිය 100%ක් වැටෙන්නේයි මගේ වසඟේ පවතිනවා කියලා නිමිත්ත ලෝකයේ එක මොහොතක්වත් මගේ වසඟේ තියෙන්නේ නැතුව අර මහා ઈચ્છා භංගත්වයකට වැටෙන. මේ ලෝකේ සාරයි සාරයි කියලා අල්ලගෙන ඒක නිසා මහා දුක්ඛ සංදේකට උරුමකම් කිව්වහම ඒක දරා ගන්න බැරි වෙනකොට අර මානසික ශක්තිය සහ මුලින්ම වැටෙනවා. ඔබ හොඳට සීකල බලන්න පින්විතනි, ඔබට ඛේද වාචක ජනක දෙයක් ඇහුනොත් එහෙම ඒ වෙලාවේ ඔබගේ ඇඟ සහ මුලින්ම පරණ නැති වෙලා යන්නේ නැද්ද කියලා. ඔබට සමහරට යුද්ධයෙන් එහෙම තමන්ගේ හොඳම යාළුවට යම් අනතුරක් වුණා කියලා එහෙම දැනෙනකොට ඔබ කොච්චර ශක්තිමත් පුරුෂයෙක් වුණත් ඔබට දැනෙන නැද නිකන් ඇඟ පණ නැති වෙලා යනවා වගේ ඒක අහද්දි. මොකද පිටින් අර මනට මහා දුකක් දැනෙන්න පටන් ගන්නකොට ශාරීරික මානසික වශයෙන් අන්නේ වෙලාවට ඒකේ තියෙන ශක්තිය සහ මුලින්ම අඩු වෙලා යනවා. එහෙනම් එතකොට අර ලෝකයේ සාරය කියලා හිතාගෙන ඉන්න අර ගෑනු ළමයට මහා ઈચ્છා භංගත්වයක් උදා වුණාට පස්සේ මේ හිත පෙලෙන්න පටන් ගන්නවා අප්‍රමාණ ලෙස. මොකද තණ්හා කරගෙන හිටියා යමකට ඒ යම එලෙස පවත්වාගෙන යන්න අධික ලෙස සංඛාර කරගෙන හිටියා. ඒ ආදර සම්බන්ධතාවය මේ විදිහට පවත්වාගෙන ඉන්න සංඛාර කර කර හිටියා. නමුත් එක මොහොතක් ආවා පිටින් සංඛාර කරගන්න බැරි. සංඛාර කරගන්න බැරි වෙච්ච එක මම මොකද උනේ අර මහා දුකෙන් විපරිණාම දුක්ඛයට පරිවර්තනය වුණා. ඒ විපරිණාම දුක්ඛයට පරිවර්තනය වෙනකොට තේරෙන්නේ මේක දරා ගන්න බෑ මේ මනුස්සයා. අර හිත කියන එක දැන් මහා දුකකින් පෙළෙන්න ගත්තා. ඒක නිසා ශරීර ශක්තියක් නැහැ. මොකද කරන්නේ? ඒ වෙලාවේම තීරණයක් එනවා. සීද විනාශ කරන්න. ඔන්න ඔය ක්‍රමවේද වල තමයි තේරෙන්නේ මිනිස්ස කියලා සීද විනාශ කරන්න. තථාගත ධර්මයක් ඇසුරු නිසුරු කළ තියෙන කිසිම කෙනෙකුට පින්විතින සියදි විනාශා ගැනීම කියන එකේ අවශ්‍යතාවයක් ඉන්නේ නැහැ. නමුත් පොඩි කාලේ ඉඳලම අම්මලා තාත්තලා උගන්වන්නේ කොහොමද? ළමයාට උගන්වනවා පුළුවන් තරම් ලෝකේ අල්ලන. ළමයාට කියලා දෙනවා මේ ලෝකේ හරි සාරයි සාරයි අල්ලපන් පුතේ ලොකුම කැලල කඩාගනින් උඹ කැමති දෙයක් වෙනවා නම් ඒ විදිහටමයි මේ ලෝකේ වෙන්නේ කියලා. අර කැමැත්තේ වශයෙන් පවත්වන්න හදවනවා ලෝකේ පොඩි කාලේ ඉඳලා ළමයා. සෙල්ලම් බඩුවක් පාවිච්චි කරන ළමයාට ඒ සෙල්ලම් බඩුව නිසා ඒක අඳද්දි අර අම්මටයි තාත්තටයි වැටහිලා ඉන්නේ නැහැ මේක මේ මහ දුකකට පත් වෙනානේ මේ සෙල්ලම් බඩුව කැඩීම නිසා අඳන්නේ. නමුත් ඒකට පැහැදිලි කළ දෙන්න පුළුවන් නම් පුතේ මේ සෙල්ලම් බඩුව හැදිලා තියෙන හේතු ගොඩක් එකතු වීම. හේතු ගොඩක් එකතු වීමෙන් හැදිච්ච ඵලයක් මේ තියෙන්නේ. එක හේතුවක් හරි නැති වුණොත් මේක කැඩිලා යනවා. මේක මේ පුතාගේ පුතා කැමති නිසා නෙමෙයි අද ඔය සෙල්ලම් බඩුව ඔය විදියට තියෙන්නේ. පුතා අකමැති නිසාත් නෙමෙයි යෝග තියෙන හේතු ටිකක් ගැළපීමෙන් සකස් වෙච්ච දෙයක් ඔය තියෙන්නේ. ඒක හේතුවක් හරි නැති වුණොත් පුතේ ඔහු කැඩිලා යනවා. ඕකට ඇලුම් කරන්න එපා. ඕක පාවිච්චි කරන්න. ඔය මට්ටමින් පොඩි කාලේ ඉඳලා දරුවෙකුට උගන්නගෙන ආව නම් සිංහදෙනේ දරුවෝ සීදී විනාශා ගන්නෑ කවදක්වත්. මොකද දරුවෝ දැනගන්නවා මේ තමන්ට අද්දහින් එන්න එන්න ජීවිතේ දැනගන්නවා කිසිවක් තමන් වශයෙන් පවත්වන්න බෑ. හේතුන්ගෙන් හැදිච්ච දෙයක් හේතු තියෙනකම් විතරයි තියෙන්නේ. හේතු නැති වෙච්ච ගමන් ඉන්න සිර වෙනසක් ගන්නවා කියන්නේ. කියෝක ඔබගේ ජීවිතේවත් දාගෙන බලන්න තියෙන හේතුන්ගෙන් හටගත්ත දේ හේතු තියෙනකම් විතරයි තියෙන වෙනසිලා යනවා. එහෙනම් මට කියන්න යම් දෙයකට ඔබ තණ්හාව හටගත්තා නම් ඔයසා මහා දුක්ඛ කන්දයක් එනවනම් තියෙන මේ ලෝකේ මොන වස්තුවද සාර කියලා? මොන වස්තුවද මොන පුද්ගලයාද තියෙන අල්ලගෙන සැනසෙන්න පුළුවන්? කෙනෙක් ඉන්නවා රැකියාවක් තියෙන මේ රැකියාව එලෙස පවත්වාගෙන යන පුදුමාකාර දේශමක් කරනවා. පුදුමාකාර ලෙස සංඛාර වඩවඩ ඒ සංඛාර වඩවඩ කරන්නේ පිටුදී අර තමන් කැමති දෙයක් තියෙනවා නම් ඒ කැමති ලෙස ඒක තියාගන්න උත්සාහ කරනවා. එහෙනම් යමකට තණ්හාවෙන් බැඳිච්ච ගමන් මොකද වෙන්නේ? මේ සංඛාර දුකෙන් පෙළෙනවා. ඕක නවත්ත ගන්න බැරි වුණොත් එහෙම ඕක කරගන්න බැරි වුණොත් ආයෙ විපරිණාමයට කියලා විපරිණාම දුකෙන් පෙළෙනවා. යමෙක් ව්‍යාපාරයක් පටන් ගත්තත් ඒ ව්‍යාපාරයේ යම් මට්ටමකට ගේනවා කියලා හිතාගත්තහම ඒ මට්ටමට ඕක ගේනකම් මොකද කරන්නේ? මෙයා සංඛාර කර කර ඉන්නවා. මට මතකයි එංගලන්තෙ හිටපු අපේ මහත්තයෙක් මට කියනෝ ඒ මහත්මයා සාමාන්‍යයෙන් ඒ ව්‍යාපාරයෙන් ප්‍රොෆිට් එක ගන්නවලු ලාභය ගන්නවලු කියන්නේ පවුම් 8000ක් විතර මාසෙකට. පවුම් 8000ක් කියලා කියන්නේ කියන්නේ ලක්ෂ 16ක් මේ සල්ලි වලින්. එතුමගේ ව්‍යාපාරයෙන් ශුද්ධ ලාභය ලෙස පවුම් 8000ක් ගන්නවා. ඒත් එක්ක මේ මහත්මයා මාත් එක කියනවා හැබැයි එක මාසයක් හරි බිස්නස් එක ඩ්‍රොප් වුණොත් එහෙම මට හිඟා ගන්න තමයි වෙන්නේ කියලා. ඒකෙන් කියන්නේ සිංහදෙනි පවුම් 8000ක ලාභයක් ලැබුවොත් 7500ක් වියදම් වෙන මට්ටමක් හැදිලා තියෙනවා. ඒ මට්ටමට ලයිෆ් ස්ටයිල් එක උස්සගෙන තියෙනවා. ගෙදරට 3000ක් ගෙවන්න ඕනි. වාහන වලට 2000ක් විතර ගෙවන්න ඕනි. මේ පෙට්‍රල් ඩීසල් ගහන්න. එතන කන්න මොන තව 1000ක් විතර ගෙවන්න ඕනි. ආදී වශයෙන් එහෙම ජීවන රටාවක් හදාගෙන තියෙන්නේ. එහෙනම් එහෙම ජීවන රටාවකට ඇලිච්ච මේ මහත්මයාට එහෙනම් දැන් ටාගට් එකක් ඇවිල්ලා තියෙනවා. පවුම් 8000ක් මාසෙකට හොයන්න ඕනේ කියලා. එහෙනම් අන්න ඒකට බැඳිච්ච මේ පුද්ගලයා පින්වතුනි උදේ ඉඳලා රෑ වෙනකම් මොකද කරන්නේ? පුළුවන් තරම් සංඛාර කර කර අරක පවත් ගන්න හද. උදේ ගෙදරින් ගියාම රෑට තමයි දෙන්නරේ මහල්ලොම ගෙදරේ. දරුවන්ට අම්මෙක් නැහැ තාත්තෙක් නැහැ. දරුවන්ට කියනවා අම්මේ තාත්තෙක් නැ මේ පුතේ අපිට මේක කරන්න බැරි වුණොත් එහෙනම් උඹලට මේක කන්න වෙන්නේ නැහැ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා දැන් මේකෙන් එළියට යන්න. උඹලට මේ ලක්ෂරි ලයිෆ් එකක් අපි දීලා තියෙනවා. මේ දේවල් කරලා තමයි. එහෙනම් මේක කරන එක නවත්තන්න බෑ. එහෙනම් උඹ මේ ටික කරගනින්. අපින් ඊට වඩා එහා බලාපොරොත්තු වෙන්න එපා. දැන් මොකද කරන්නේ? සිංහල දෙන්න දෙමාළොත් එක්කම පුළුවන් තරම් සංඛාර කර කර සංඛාර කර කර අර තමන් උපාදාන කරගත්ත දේ පවත්වාගෙන යන්න. ඒ වෙලාවට මේ පුද්ගලයා කොච්චර මුලාවෙ ඉන්නවද කියලා දැනනොත් ඉතින් මේ පුද්ගලයාට හිතෙන්නේ නැහැ මේ පුද්ගලිය මහා දුක්ඛ කන්දේකින් පෙළෙනවා කියලා. උදේ 4 විතර නැගිටලා ගෙදරින් එළියට ගිය පාර හවස 10 විතර ගෙදර ඇවිල්ලා ටීවී එක දිහා පොඩ්ඩක් බලන් ඉඳලා බුදිය ගන්න. අමාරුවට නාන්නේ දවස් දෙකකට විතර සැරයක් වෙන්න පුළුවන්. අර මූලික අවශ්‍යතාවයක්වත් ඉෂ්ට කරගන්න බෑ. මොකද හේතුව සංකාර කරන එක නැවැත්වුවොත් එහෙම වෙන්නේ මොකද්ද? මේක විපරිණාමයේදී ගිහිල්ලා අර ඉන්න ගෙදරිනුත් එළියට වහින්න. පුදුමාකාර පෙලීමකින් පෙලෙන්නේ තියෙන මේ මිනිස්සු මේව ආර්මේ මේ ගුලි ගහගන්න ගිහිල්ලා. ගොඩ ගහගන්න ඒ ගහගන්න හැම එකක් නිසාම පෙලෙනවා. එහෙනම් මට කියන්න සිංහදෙනි යම් දෙයකට තණ්හා ඇති වුණා නම් ඒ තුලින් පෙලෙනවා නම් මේ ලෝකේ එකම එක වස්තුවක්වත් ගන්න පුළුවන් ද සිංහදෙනි සාරයි කියන. ඔබ සිහිපත් කරලා බලන්න මේ ලෝකේ මොන වස්තුවක්වත් තියනවද කියලා සාරත්වයෙන් ගොඩනගන්න පුළුවන්. අල්ලන හැම තැනම ගිනි ගන්නවා නම් සිංහදෙනි මේ ලෝකේ තියෙන හැම දෙයක්ම මහ ගිනි කොටවල. එහෙනම් මේ ලෝකේ ගිනිසේ දකින්න පුළුවන් නම් ඒ ගිනිසේ දකිද්දී අල්ලන තැන දුකයි නම් සිංහදෙනි පුළුවන් තරම් අල්ලන්න නැතුව ඉන්න එක නෙමෙයිද සැප. එහෙනම් අතහැරීම නෙමෙයිද බලන්න නාත. අල්ලගත්තාම අනාතයට වැටෙනවා නම් පින්වතුනි අතහැරීමනේ නාත. යමක් අතහැරියා නම් ඒ අතහැරීම නිසා පින්වතුනි නාතත්වයටපත් වෙනවා. මම එංගලන්තේ රාජකාරී සියල්ල නවත්තන ඉවර වෙලා පින්වතුනි හීත්‍රෝ එයාපෝට් එකට එන වෙලාවේ මට දැනෙච්ච සනීපේ සැපේ කොච්චරද කියලා කියන්න බෑ. ඔක්කොම නවත්තලා මෙතනින් එහාට මේ තවදුරටත් මේ ගිහි ජීවිතේ ඉඳීමේ අවශ්‍යතාවයක් නැති බව ප්‍රත්‍යක්ෂ වෙලා එතන ඒ සියල්ල අතහැරලා දාලා ඒ තිබිච්ච ඔක්කොම ව්‍යාපාර කටයුතු අනවද මේවාද ඔක්කොම අතහැරලා දාලා සිය කිසිම වගකීමක් නැතුව හීත්‍රෝ එයාපෝට් එකට එන වෙලාවේ දැනෙච්ච සනීපේ කොච්චරද කියලා කියන්න බෑ. හැයි මෙච්චර වෙලා අල්ලගෙන හිටපු දේවල් දෙමළ සිංහසෙනි අල්ලගත්ත නිසා ඒ මොහොතේ මහා දුක්ඛ කන්දේකට පෙළුණා. මම ටියුෂන් ක්ලාස් කළා නම් සිංහසෙනි ළමයි දෙන්නේ පන්ති නැති වෙනකොට පෙළෙන්න පටන් ගන්නවා. ඒ වගේම ළමයි පන්තියට වැඩිපුර එන්න ගත්තහම ඇලෙන්න පටන් ගන්නවා. එහෙනම් මේ ඇලීමක් ගැටීමක් එක මහ කාලයක් ජීවත් වෙලා හිටියේ. තව මොන හරි ඒ සම්බන්ධව ප්‍රශ්නයක් එනකොට ආයේ පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් වගකීමක් දැරුවා කියලා කියන්නේ පින්වදෙනි තනිකර පෙළීම. මේ ලෝකේ වැසිකිලි හොදන අය පින්වදෙනි බොහොම හොඳ ලයිෆ් එකක් ගත කරනවා මැනේජර් මහත්වරුන්ට වඩා. මොකද වැසිකිලි හොදන කෙනාට තියෙන වැසිකිලි හොදුවා ගෙදර ගියා. එතනින් එහාට යා වැසිකිලිය නිසා පෙලෙන්නෙත් නැහැ, ආයතන නිසා පෙලෙන්නෙත් නැහැ. නමුත් ආයතනයේ කලමනාකරුවා පින්වතුනි ආයතන නිසා පෙලෙනවා, වැසිකිලිය නිසා පෙලෙනවා, ඒ වැසිකිලිය හෝදන එක නිසා පෙලෙනවා. හැබැයි මිනිස්සු හිතාගෙන ඉන්නේ වැසිකිලි හෝදන එක පල්ලෙහා වැඩක්, මැනේජර් කම් කරන එක මහා ඉහළ වැඩක් කියලා හිතාගෙන ඉන්නේ. මහා පෙලිල්ලකින් පෙලෙනවා පින්වතුනි, ඒක නිසා තමයි මැනේජර්ට වැඩිපුර සල්ලි ගෙවන්නේ. ඔය පෙලීම නිසා තමයි වැඩිපුර සල්ලි ගෙවන්නේ. ඔබ හිතන බලන්න නිලධාරී මට්ටමින් වුණත් ඔය ටික තමයි. වගකීම් එන්න වගකීම් එන්න පිංගතනි තමන්ට නිදහස කියන එක සහ මුලින්ම නැතිලයි. ආමියකේ වුණත් සාමාන්‍ය සෙබලෙක් වගේ නෙමෙයි පිංගතනි, ගොඩාක් ඉහළ රැන්ක් එකක් තියෙන මහත්තේ. මහා පිළිල්ලකින් පිළිපෙළ ඉන්නේ. මොකද මේ හැම එකකටම වග කියනවා. අර පැත්තේ මොන හරුණත් ඒත් පෙළෙන්න පටන් ගන්නවා, මේ පැත්තේ මොන හරුණත් ඒත් පෙළෙන්න පටන් ගන්නවා. එහෙනම් ඒ අය විසින් ඔබට යම් කිසි දෝෂ ආරෝපණයක් නැගෙන එක බොහොම සරල දෙයක්. මොකද ඒ තරම් පිළීමකින් ඒ අය ඉන්නේ. ඒක තමයි ඇත්ත. ඒ රැකියාවේ ස්වභාවය. ඉහළට යන්න යන ලොකු පඩියක් දෙන්නේ. සේවක සේවිකාව දෙන්නේ. යාන වාහන දෙන්නේ. පින්වතුනි ඔය පිළීම නැත්තම් දරා ගන්න බැරි වෙන නිසා. ගෙදරක නිදහසේ ඉන්න නැහැ ගිහිල්ලා. ඒ වෙලාවටත් මතුවේවි එන්නේ මේ අර පිළීමේ ලක්ෂණ ඔක්කොම මතුවේවි එනවා. එහෙනම් දැන් ඔබට තේරෙන්න ඕනේ පිංගුදෙන යම ග්‍රහණය කරන්න මේ පෙළීම උරුමයි. ඉතින් එහෙනම් මේක ග්‍රහණය නොකර හිටියොත් අතහැරලා දාලා හිටියොත් පිංගුදෙන මේ පෙළීම සදාටම නැති කරගත්ත හැටි. එහෙනම් මේ වස්තුන්ට මේ ඔබ තුල දෘෂ්ටියක් තියෙනවා නම් මේ වස්තු ඔබට සැප දෙයි කියලා හොඳ ආකාරව ඔබ දැනගන්න ඕනේ පිංගුදෙන මේ වස්තු ඔබට සැප දෙනේව නෙමෙයි, මේව මහා ගිනි ගොඩවක්. ලෝක සත්වයා නම් කියයි දරුවෙක් හිටියා නම් හොඳයි කියන. නමුත් ඇත්තටම දරුවෝ ඉන්න අම්මා කෙනෙක්ගෙන් ඇහුවොත් ඔය දරුව නිසා ඔබ පීඩාවටපත් වෙනවා දරුවා සන්තෝෂයෙන් ඉන්න කියලා මෙලෝ අම්මා කෙනෙක් කියන්නේ නැහැ පින්විතින් සන්තෝෂයෙන් ඉන්න කියලා දරුවෙක් නිසා. හැම තිස්සෙම මහ ගිනි අරගෙන ඉන්නේ. නමුත් ලෝකෙට කියන්නේ නම් මහා මුසාවක් ළමයා හරි සාරයි. ළමයා නිසා අපි හරියට සැප විඳිනවා කියලා තමයි කියන්නේ. නමුත් මේ දෙමාපියන්ට මේ දෙමාපියන්ගේ ජීවිත දිහා බැලුවොත් නම් පින්විතින් උදේ ඉඳලා රෑ වෙනකන් රස්සා කර ළමයින්ට කන්න බොන්නේ ටික හදලා දෙන්න. ළමයේ පොඩ්ඩක් පරක් වුණොත් එහෙම මහා පිළිල්ලකින් පෙලෙන. රැමෙලා ළමයා ගෙදර ආවේ නැත්නම් එහෙම කපුව පැලිනකන් අඬා දුක් වෙනවා. පොලිසි ගානේ නැස්තියද වෙනවා. ඔය කඩේ දෙලික ඔක්කොම සිද්ධ වෙනවා නම් පින්විතිනේ මට කියන්නකෝ මේ ලෝකයේ දරුවා කියන එක සම්පතක්ද කියලා. දරුවන්ට දොස් නගනවා නෙමෙයි. යථාර්ථය පැහැදිලි කරගන්න. මේ ලෝකවාසී සත්‍යයන්ට මම ඒකයි කියන්නේ පිළිදෙන මේ මානසික විකෘතිතාවයක් තියෙන. සාරදේ සාර විදියට පේන්නේ නැහැ. අසාරදේ තමයි සාර විදියට පේන්නේ. අන්න ඒක නිසා පින්වදෙනි මිත්‍යා දෘෂ්ටියට වැටලා මිත්‍යා සංකල්පනා තමයි මේ අයට වැඩෙන්නේ ඊට පස්සේ. ඉතින් මේ සද්ධර්මයේ තේරුම් ගන්නකොට පින්වදෙනි ඔබ ඇත්ත ඇති හැටියෙන් තේරුම් ගන්න. ඔබ යමකට ඇලුනහම ඒ ඇලීම නිසා දුකක් හට ගන්නවා නම් ඔබට වීරිය තියෙනවා පින්වදෙනි ඔය ඇලෙන එක නතර කරන්න. මේ දෘෂ්ටියෙන් මිදුණා නම් හරි. දෘෂ්ටිගත වුණා නම් එහෙම මේක සාරයි කියලා පින්වදෙනි ඒක තමයි මුලින්ම වැරදි කර්තව්‍යය. මොදිකාකාරෝ තේරුම් ගන්න ඕනේ සිංහදෙනි මෙතන ඇරුණා නම් එහෙම ඒ ඇලිම නිසා මහා දුක්ඛක් හන්දේකට උරුමකම් කියනවා. එහෙනම් ඇහැට ඇලුණා නම් ඇහැ නිසා දුක්ඛක් හන්දේකට මුල පුරනවා. කනට ඇලුණා නම් කන නිසා දුක් විඳිනවා. දිවට ඇලුණා නම් දිව නිසා දුක් විඳිනවා. ඔය එකක් නෑර සිංහදෙනි දුක් විඳින ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඉතින් එහෙනම් සිංහදෙනි මේකේ තියෙන අසාරත්වයේ හැම මොහොතකම මෙනෙහි කරලා බලන්න. මේ ලෝකයේ කියන එක රූප වේදනා සංඥා සංකාර විඥාන වලින් හැදිච්ච මේ ලෝකේ මොන තරම් අසාරද කියන එක පින්විතිනේ ක්‍රමක්‍රමයෙන් මෙනෙහි කර කර බලන්න. ඒ බලාගෙන යද්දී පින්විතිනේ මේ ලෝකේ යම් රූපයක් තියෙනවා නම් ඒ රූපෙට දිවිච්ච තන් චන්දරාගේ නැති වෙලා යයි. වේදනාවක් තියෙනවා නම් ඒ වේදනාවට තියෙන චන්දරාගේ නැති වෙලා යයි. සංඥාවකට තියෙන චන්දරාගේ නැති වෙලා සංකාරයකට තියෙන චන්දරාගේ නැති වෙලා විඥානයකට තියෙන චන්දරාගේ නැති වෙච්ච එක මම පින්විතිනේ ඔබ මේ ලෝකයෙන් සාමූලිකව නිදහස්. එහෙනම් කවර කවදාකවත් ඔබ 100%ක්ම මේ ලෝකේ ඔබ වශයෙන් පවත්වන්න යන්නේ නැහැ. හේතුන්ගෙන් හැදිච්ච දේ හේතු නැති වුණාම නැති වෙලා යයි. ඔබ ඔබගේ පාඩුවේ ඉන්නවා. එහෙනම් අන්න එතකොට පින්විතිනිය අටලෝ දහමේ කම්පා කරවන්න බෑ ඔබ මොන මොහොතකවත්. කොච්චර මානසික නිදහසක්ද කියලා හිතලා බලන්න. අතහැරීමම නාතයි පින්විතිනිය අතහැරීමම පුරුදු කරන්න පුළුවන් තරම්. අතහැරීම වරුදු කරනවා කියන්නේ පින්විතිනේ ඔබ ගාව තියෙන සල්ලි ටික ඔක්කොම තව කෙනෙකුට දෙන්න කියන එක නෙමෙයි. ලෝක සත්‍යය මේ මුලාවක ඉන්නේ එහෙම කියන. ලෝක සත්‍යය හිතන් ඉන්නවා දානේ මේ ධර්මයේ මේ තමන් අතේ තියෙන සල්ලි ටිකක් හංගන්නේ කියලා දුන්නාම මේක අතහැරිය කියලා. ඕකට නෙමෙයි පින්විතිනේ අතාරිනවා කියලා කියන්නේ. ඔය අතාරින්නේ එක කොනක් තමන් අල්ල ගන්නවා අනික කොන හංගන්න අල්ල ගන්නවා දෙන්න හංගන්නයි තමනුයි දෙන්නත් ඒක අල්ලගෙන තමයි ඕකේ ඉන්නේ. ඒකනේ යාළුවෙක් ඇහුවාම අර හංගන්නට මොකද මං කලේ? මං සල්ලි දුන්නානේ අරුවට අර බලන්නකො. ඒ කියන්නේ එක කොනක් අල්ලගෙන ඉන්නේ. එහෙනම් එක කොනක් අල්ලගෙන දීම නෙමෙයි පින්විතිනේ දීම කියලා කියන්නේ. එහෙනම් ඔබ යමක් දෙනවා නම් පින්විතිනේ ඒක ඡාග මට්ටමින් දෙන්න ඕනේ. අතහැරලායි දෙන්න ඕනේ. මේ කිසි හරයක් නැහැ මේකෙන් මට. ඒකයි අතහැරීම කියලා කියන්නේ. නමුත් දානයක් දෙන වෙලාවේ පින්විතිනේ දෙන වස්තුව අතහැරියට ඒ දෙන වස්තුවෙන් ලැබෙන ඵලය හරියට තදින් අල්ලගෙන තමයි දෙන්නේ. ඉතින් ඒක ඡාග කියන මට්ටමට යන්නේ නැහැ. යෝතස්සායේ තණ්හාය අසේත විරාග නිරෝධෝ ඡාගෝ පටිනිස්සග්ගෝ මුත්‍ති අනාලිය කියපු ඔය ඡාගෝ කියන තැනට ඔක ඇදිලා ඉන්නේ නැහැ නැත්තම් අපි දානයක් දෙනකොට මහා භික්ෂුන් වහන්සේලා අවදෙසා දානයක් දීන වෙලාව අපි මහා දෙයක් බලාපොරොත්තු වෙන හැම මොහොතක හිගන්නේ කොට හරි මොනවා හරි දානයක් දීලා දෙවි කෙනෙකුට හරි මොකක් හරි දානයක් දීලා ඔය පූජා වට්ටියක් අරගෙන දෙවියෝ හොයාගෙන යනවා කියලා කියන්නේ දෙවියන් දෙවියෝ උදෙසා දානයක් දීන පූජා වට්ටියේ ඔක්කොම ගිය රුපියල් 5000යි තව 1000ක් තිබ්බ කපු මහත්තයාට කියලා ඒකත් එක්ක ඔක්කොම 6000යි නමුත් 6000යි පූජා වට්ටිය අරගෙන ගිහිල්ලා ඉල්ලන්නේ පින්වතුනි කෝටි 6ක විතර බිස්නස් එකක් හදලා දෙන්න කියලා. ඕක නෙමෙයිද බලන්න ස්වභාවය. එහෙනම් දැන් ඔතන තියනවාද පින්වතුනි අතහැරීම? ඔය විදිහට දාන කොච්චර දුන්නත් පුළුවන් ද නිවන් දකින්න. අතහැරීම වෙන්න ඕනේ පින්වතුනි යථාර්ථයේ වැටෙන්න ඕනේ තමන්ට. තමන්ට යථාර්ථයේ වැටෙන්න මොකද වෙන්නේ? ඒ යථාර්ථය තුළ මේ දේවල් අතහැරෙන්න පටන් ගන්න. මෙච්චර කල් සාරයි කියලා මුලා දෘෂ්ටියෙන් ඉඳගෙන ලං කරගත්ත වස්තු අසාරත්වයේ දැකපු ගමන් මේව මහ ගිනිනි කියලා අතහැරලා දාන්න. තමන්ට ඒකට වීර්ය තියෙනවා පිංතුනි අතහැරලා දාන්න. මේව ගිනි නම් මොකටද තව ලං කරන් ඉන්නේ? මේ ෆෝන් එකේ අයිතිකාරය මේ ෆෝන් එක නිසා අප්‍රමාණ දුක් විඳිනවා නම් මේ ෆෝන් එකෙන් නිදහස් වෙච්ච දවසට පිංතුනි ඒ දුකිනුත් නිදහස් නේද? මේ ෆෝන් එක අතේ තියන් ඉන්න තාක්කල් හිතෙනවා නම් මේක කැඩේද දන්නේ නැහැ, බිඳේද දන්නේ නැහැ, වෙනසේද දන්නේ නැහැ. හොරු ගණිත දන්නේ software එකක් හරි අවුල් වීද දන්නේ. ඒ මොනවා හරි වුණොත් එහෙම වෙන්නේ මේ සුලින් මහා දුක්ඛ ඛණ්ඩයකට පත් වෙන එක නම් පින්වතුනි මේක අයින් කරලා දැම්ම නම් මේකේ අර අයිතිකාරකමින් නිදහස් වුණා නම් මොකද වෙන්නේ? ඔය එහෙකින්වත් ඔය දුක හට ගන්න නැහැ නේ. එහෙනම් මේ දුක පිරිවරාගෙන නේද බලන්න අපි ජීවත් වෙන්නේ? අර අහක යන නයි රෙද්දා සදාගෙන කනෝ කනෝ කියන මට්ටමෙන් නේද බලන්න ජීවිතවල උදා කරගෙන තියන්නේ. වාහනයක් ඔබ ළඟට ආවේ නැහැ නේ පිංගුතුනි, ඔබ වාහනයක් ළඟට ගියා නිසා. ලෝක සත්වයා දීපු ගිනි ගෙඩි නිසා පෙලෙන්න පටන් අරගෙන අනේ අරුවට වාහනයක් තියෙනවා මට වාහනයක් නැහැ නේ කියලා පෙලි පෙලි ඉඳලා ඒ පෙලීමෙන් නිදහස් වීමේ ආස්වාදය ලබන්න මොකද කළේ? ඔබ වාහනයක් ගත්තා. නැතුව කවදාකවත් වාහනයක් ඇවිල්ලා ඔබගේ ඉස්සරහ නැවතිලා මාව පාවිච්චි කරහන් කියලා කිව්වේ නැහැ. එහෙනම් අර මහා ගිනි ගොඩක් වශයෙන් දිවිච්ච ඒ වාහනයට ඔබ ගිහිල්ලා ඔබ ඒ වාහනයට අයිතිකාරකමක් හෙවත් ඇලුමක් ලබා ගත්තා. දැන් ඔය ඇලුමක් ලබාගෙන ඔබ මොකද කරන්නේ? ඒ වාහනේ නිසා අර දුක් තුනකින් පෙලෙන්න පටන් ගන්න. දුක්ඛ දුක්ඛ සංඛාර දුක්ඛ විපරිණාම දුක්ඛ කියන ඔය දුක් තුනෙන් පෙලි පෙලි ඔය වාහනේම පරිහරණය කරන. මානෙට කියනවා මේ මගේ වාහනේ කියලා. ඇත්තටම කියන්නේ මේ මගේ වාහනේ නෙමෙයි පිංගුදෙනි. ඔබ කියන්නේ මේ මගේ ගිනි ගෙඩිය කියලා. මට පුළුවන් තරම් ගිනි ගෙඩි දෙන මේක. ඕක තමයි ඔබට ඇත්තනම් හරියට වැටහෙනවා නම් වැටහෙන්නේ. නිරන්තරයෙන්ම පීඩාවට පත් වෙවි ඉන්නේ අපේ කරුණ නිසා. මහ විශාල ගයක් තියෙන කෙනෙක් පින්විතනි කාමර ගාන කොච්චර වැඩි වෙන්න ඒ පුද්ගලයා ඒ නිසා පීඩාවට පත් වෙනවා. නමුත් අපිට තියෙන මෝඩකමක මහත මාන්නකාරකමකට ගිහිල්ලා අනිත්‍යුන්ට වඩා ලොකු ගයක් හදන්න ඕනේ කියලා මගේ තරහතිරමට ගැළපෙන ලොකු ගයක් හදන්න ඕනේ කියලා තට්ටු පහක විතර ගයක් හදනවා වහල කෑලි ලක්ෂයක් විතර දාලා. වහල කෑලි ලක්ෂයක් විතර දාලා එක එක පොඩි පොඩි කෑලි දදා ගේ හදාගත්තට පස්සේ තින්ගුසිනි එහෙන් එක පැත්තක් ලීක් වෙනවා, මෙහෙන් තව පැත්තක් ලීක් වෙනවා. ඔය එක නිසා පිළිදෙලි ඉන්නේ. තනි වහලයක් ගහගත්ත කෙනෙක් හෝ පළ දෙකේ වහලයක් ගහගත්ත කෙනෙක් දෙපාරක් පෙළෙනවා නම් තින්ගුසිනි පළ 100ක වහලයක් ගහගත්ත කෙනෙක් පළ 100ක් නිසා 100 පාරක් පෙළෙන්න වෙනවා. නමුත් මේ මිනිසුන්ගේ තියෙන මෝඩකම මුලාවටපත් වෙයි. තමන්ව මුදුන්පත් කරගන්න මහා මානෙක ඉන්න නිසා අපින්දේ නිරන්තරයෙන්ම මහා දුකින් දුකට වැටෙන. හොඳට බලන්න ඔබගේ ජීවිත අත්දැකීම් වලින් ඕවා ඔබට උදා වෙලා නැද්ද කියලා. ජීවත් වෙන්න අවශ්‍ය බොහොම සුළු දෙයක්. නමුත් ලෝකෙට පේන්න අපි අනිත්‍යක කරන්නේ. ගෙදරක් හදනවා බාත්รูම් 10ක් විතර. ඉංගලන්තේ මිනිස්සුන්ගේ දැන් අලුත් ක්‍රමයක් හැදිලා තියෙනවා. ඉංගලන්තේ ඉන්න ඒ ආසියාතික මිනිස්සුන්ගේ ඉංගලන්තේ සුද්දන්ගේ මේ ක්‍රම නැහැ. ඉංගලන්තේ ඉන්න සුද්දන්ට තියෙන සිංහදින එකම එකයි රස්සාවක් කළා සල්ලි ටික හම්බ කරගත්තා. තනසුරාද ඉරිදාට පබ් එකට ගියා, ඒ ටික වියදම් කළා, කාලා විතර ජොලි හිටියා. නමුත් ඔය රටවල් වල ඉන්නවා පිංගුතුනේ ඒෂියන් මිනිස්සු, ආසියාතික මිනිස්සු. ආසියාතික මිනිස්සු කරන්නේ පුළුවන් තරම් එකතු කරනවා, ගොඩ ගහ ගන්නවා. පුළුවන් තරම් ගොඩ ගහ දුක් විඳින පිරිසක්. දැන් මේගොල්ලෝගේ අතේ මානෙයි මයින්නේ. ගෙදර තියෙන ටොයිලට් ගානේ සමහර අය ඇවිල්ලා අපිත් එක්ක කියනවා අපේ ගෙදර ටොයිලට් පහක් තියෙනවා කියලා. ඒක කියන්නේ පින්වතුනි මහා මානෙකටපත් වෙලා අපේ ගෙදර ටොයිලට් පහක්ම තියෙනවා කියලා. ඒ ටොයිලට් ගානින් තමයි මේ මයින්නේ තමන්ගේ මානෙ. මොකද ඒ රටේ පින්වතුනි එහෙම ගෙදරකට හිතුමතේ ටොයිලට් හයි කරන්න බෑ. ඒතන ඒවට ඉඩ නැහැ. සහ ඒ කොන්දේසි රෙගුලාසි වලට අයිති වෙන්න ඕනේ මේ දේවල් කරන්න. ඉතින් මට අහන්න වෙන්නේ නුඹට උදේට කක්ක දාන්න හිතුනහම ඔය ටොයිලට් පහේම කක්ක දාන විදිහක් තියෙනවද කියලා. නැත්තම් මේක ඔය බොහොම ලස්සනට තියන් ඉන්න ඒක මහ දුකක් විඳින්නේ. ගිහිල්ලා බැලුවාම උදේට ඒක ටොයිලට් එකක් ඔක්කොම හොදලා පිළියෙල කරලා ආයි දවල්ට අනික කරලා ආයි හවසට අනික කරලා රැයට අනික කරලා හැමදාම ටොයිලට් හොදන එක ඒ ගෙදර ගෑනු එක්කන කරන්නේ. මිනිස්සුද පිටින්නේ මේ කාම සුගතියනේ මේ පොර නිදාසේ ඉඳගෙන ඉන්න පුළුවන් කමක් තියෙන්නේ පැය තමයි. නමුත් අර මානෙට හදාගත්ත හැමෝම යන්නේ එක ටොයිලට් එකකට විතරයි. හැබැයි ඉතින් අර ඔක්කොම ජරා ජීර්ණ වෙනවා, දූවිල්ල වැදිලා ඔක්කොම වෙනවා. එහෙනම් ඒ විදිහට තියාගෙන ඉන්න නම් සංකාර කරන එක නවත්තන්න බෑ. නිකන් සංකාර කර කර ඉන්නවා. උඩ තට්ටුවක් තියෙනවා, මේක කවුරුත් යන්නේ නැහැ උඩම තට්ටුව. ඊළඟට අට්ටුවට කවුරුත් යන්නේ නැහැ. මොකටද පඩි නැග නැග ඕකට යන්නේ? කම්මැලි. ඒක නිසා හැමෝම ජීවත් වෙන්නේ යටම තට්ටුවේ සහ ඊට උඩ තට්ටුවේ. හැබැයි උඩ තට්ටු දෙකක් තව හදලා තියෙනවා. මොකටද? මානෙට. හැබැයි ඒව එලෙස පවත්වාගෙන යන්න ඕනේ. පින්විතින දූවිල්ල වැදිලා ජරා ජීර්ණ වෙනවට කැමති නැහැ. අර විනාශයට පරිණාම වෙනවට කැමති නැහැ. ඒක නිසා මොකද කරන්නේ? අම්මයි තාත්තයි දෙන්නත් එක මොකද කරන්නේ? දරුවෝ ටික ඉස්කෝලේ ගියාට පස්සේ දෙන්නත් එක සුද්ධ පවිත්‍ර කරනවා. අර යමක් නිසා මානෙකටපත් වුණාට පස්සේ නිකන් දුක් විඳිනවා විතරයි. පාවිච්චි කරනවා නම් තව කමක් නැහැ. ආහාරත් එහෙමයි. අපි යහ ගෙදර කාට වඩා හොඳට කන්න ඕනේ කියලා හිතාගත්තට පස්සේ පින්විතුනි තව පැය දෙකක් විතර වැඩිපුර රස්සාව කරන්න ඕනේ. ඒකට අදාළ සල්ලි ටික හොයාගන්න. ඊට පස්සේ කෑම මේසයක් පිරෙන්න කෑම හදලා ඉවරලා කට්ටියත් එක්ක ඉඳගෙන ඔය පොඩ්ඩක් මොනවා හරි කන්න. හැබැයි අර මානෙට හොඳයි. මොකද මහ ලොකු මේසයක් හදලා ඒකට අදාළ තව කෑම ජාති 10ක් විතර හදලා තිනවා. ෆොටෝ එකක් අරන් Facebook එකට දාගන්න ඕන නිසා. නිකන් හිතර බලන්න මොනතරම් මෝඩ මානසික මට්ටමක්ද මිනිසුන්ට තියෙන්නේ කියලා. මේ දේවල් වලින් නිදහස් වෙලා ගියා නම් පින්වදෙන තමන් මේ අර මානසික සුවය කියන එක අප්‍රමාණව විඳින්න. අද මානෙට ගිය හින්දා පින්වදෙන මානසික සුවයවත් විඳගන්න විදිහක් නැහැ මිනිස්සුන්ට. පුදුමාකාර පෙළීමකින් පෙළපෙළී ඉන්නේ. ඔබට තේරෙනවා ඇතිනේ පාරට බැස්සට පස්සේ කී දෙනෙක් රණ්ඩු වෙනවද කියලා වාහන වලය. පාරට බැස්සට පස්සේ මින්ගදින පොඩ්ඩක් එහාට මෙහාට යන්න නැහැ. එහෙන් මෙහෙන් දාලා ඇවිල්ලා පාන වද්දගෙන ඉන්නලා කෑකෝ ගහගන්න. ඇයි මේ? ඒ තරම් පෙළීමකින් පෙළෙනවා මේ මිනිස්සු. දෙය පෙළීම ඔක්කොටම එක හේතුවයි තියෙන්නේ මින්ගදින මම වගේ කියලා තණ්හාවෙන් අල්ලගත්තේ. මේ ලෝකයේ සාරය කියලා අල්ලගත්ත මුලා දෘෂ්ටියක් නිසා පුදුමාකාර පෙළීමකින් පෙළපෙළි දුක් විඳින. පුළුවන් නම් මේක අවබෝධ කරගන්න ඔබට නිදහස් වෙන්න පුළුවන්. ඔය ශරීරයේ ඔය මානසික ශක්තිය වර්ධනය කරගන්න පුළුවන්. ඔබට ඊට පස්සේ ගහන්න කවුරුත් එන්නේ නැහැ පින්වදිනේ. මේ ලෝකේ ඔබව වටන්න බෑ කාටවත්. මොනම හේතුවක් නිසාවත් ඔබව වටන්න බැරි තත්ත්වෙටපත් වෙනවා ඔබව. ඔය මානසික ශක්තිය වර්ධනය කරගත්තා. කවුරු ඇවිල්ලා බැන්නත් කවුරු ඇවිල්ලා දොස් කියන්න ගියත් මොන දුකක් හිතෙන කරුණක් කතා කරන්න ආවත් පින්වදිනේ කොහොමඩවත් දුකක් හිතෙන්නේ නැති. සැපයක් නිසා මේ උද්දාමයටපත් වෙන්නේ නැති ස්වභාවයක් සමන්ට හැදිලා එනවා. ඉතින් මේ ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක් අනත්ත වඩන්න පටන් ගන්න. තමන් වශයෙන් පවතින හේතුන්ගෙන් හටගත්ත තමන් වශයෙන් පවතින ස්වභාවයක් තියෙන බව හොඳට දකින්න. ඒ නිසා සිදුවෙන පිළීම හොඳ ආකාරයෙන් දැක ගන්න. එහෙනම් යම් පිළීමක් තියෙනවා නම් පින්වතුනි ඒ පිළීම තියෙන දැන මහ දුකක් හට ගන්න බව දැනගන්න. එහෙනම් ඒ නිසා මහ දුකක් දෙනවා නම් මේ ලෝකේ තියෙන වස්තු මහා අසාර බව තමන්ට වැටහෙනවා නම් ඔන්න ඔය ක්‍රමවේද නිරන්තරයෙන් මෙනෙහි කරගෙන යන්න පින්වතුනි. ඒ යන්නේ ඔබ මේ ලෝකෙන් නිදහස් වෙනවා. ඔබ මේ ලෝකෙන් නිදහස් වෙනවා කියලා කියන්නේ පින්වතුනි ඔබ පුදුමාකාර මානසික ශක්තියකින් තෝ ඔබ ජීවත් වෙන ඔබේ ජීවිතය ඉතුරු කාලේ. මේ වට අවුරුදු 20 25 වැඩි ඇයිනේ මෙතන ඔක්කොම ඇත්තේ. හැබැයි මේ මහා යෞවනයක් මහා ශක්තියක් තියෙන පිරිසක් නේ මෙතන ඉන්නේ. මේකටත් අනුගත වෙන්න දවසකට එක පැයක් යොදා ගන්න පින්වතුනි මේකට. දවසකට එක පැයක් හරි යොදාගෙන මේ ලෝකයේ පිළිබඳ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය හොඳට වටහා ගන්න. ඔබට ඇස් දෙකට පේන හැම දෙයක් ගැනම පින්වතුනි ඇස් පහ ගන්න යන්න එපා. ඇස් දෙකේ වස්තුවක් දැක ගමන් ඒ තුලින් දකින්න පටන් ගන්න මේ ලෝකයේ ස්වභාවය. මේ දේවල් ඔබට පේන හැටි හොඳ ආකාරවම දැක ගන්න. ඒ දැක ගන්න තියෙන්නේ ඔබ කවර කවදාකවත් ඔවට ඇලින්නේ නැහැ. මම ඔබට කියවනේ හේතුන් එකතු වෙලා විද්‍යාමාන වෙන වස්තු විතරයි තියෙන්නේ. එහෙනම් මේ ලෝකේ තියෙන්නේ කෙල්ලෙක් කියලා කෙනෙක් නැහැ. කෙල්ලෙක් කියලා කියන්නේ විද්‍යාමාන වෙන දෙයක් විතරයි. ඔබට කවදාකවත් පුළුවන් තියෙන්නේ කෙල්ලෙක් කියන කෙනාව අල්ලන්න. කෙල්ලෙක් අල්ලපු කෙනෙක් ඉන්නවද මෙතන කවුරු? හොඳට බලන්න කෙල්ලෙක් අල්ලලා ඇද්ද කැල්ල බලන්න මොකද්ද අල්ලලා තියෙන්නේ කියලා. අල්ලලා තියෙන්නේ හංකඩ කැල්ලක් විතරයි. ඉතින් හංකඩ කැල්ල කියන්නේ කෙල්ලෙන් නම් පිටින් මස් කඩේකින් කෙල්ලෝ කී දෙනෙක් ගේන්න පුළුවන්ද හවදට ගෙදර? අල්ලලා බලන්න හොඳට අහු වෙනවද කෙල්ලෝ කෙල්ල කියන කෙනා? ඔළුවෙන් ඇල්ලුවොත් එහෙම පිටින් අහු වෙන්නේ තනිකර කෙස් ලොලක් විතරයි. කෙල්ලෙක් අහු වෙන්නේ නැහැ කවදාකවත්. එහෙනම් කෙස් කියන්නේ පිටින් කෙල්ලෙක් නම් බාබර් සාප්පුවේ ගෝණි ගන්න තියෙන්නේ කෙල්ලෝ හවදට. එහෙනම් හිතන බලන්න කෝ කෙල්ල? කෙල්ල කියලා කියන්නේ තියෙන්නේ අපේ හිත ඇතුලේ විද්‍යාමාන වෙන දෙයක් විතරයි. ඇත්ත වශයෙන්ම කෙල්ලෙක් කියලා එකෙක් නැහැ. මෙතන මේ හිත ඇතුලේ මේක හදාගත්තට පස්සේ රාග ද්වේෂ මෝහයන්ගෙන් පිළිලෙවිර වෙලා සංයෝජනයක් හැදිලා ආවට පස්සේ ওই සංයෝජනයේ ස්පර්ශ කර කර තමයි අර කෙල්ලගේ ආස්වාදය ගන්න යන්නේ. ඒක තමයි ඇත්ත කතාව. ඔක්කොම විඳින්නේ අපි ඇතුලේ හදාගන්න එකක් විතරයි. නැත්තම් තනිකරම තියෙන හංගන කෑල්ලක් ඔය හංගඩෙත් ගහලා බැලුවා නම් එහෙම පින්විතින් මෙලෝ රහක් තියෙන එකක්ද බලන්න. නිකන් හිතලා බලන්න මේ දේ. ඒකයි මම කියන්නේ මේ තරුණ පිරිසට හරි ලේසියි මේ නිවන් මඟ සකස් කරගන්න. තමන්ගේ ජීවිත අත්දැකීම් තුලින් හොඳට විද්‍යාමාන වෙන දේවල් බලන්න. බුදුහාමුදුරුවෝ කොතනකවත් කියන නෑ පිංගුදින රූපයක් දැක්කම ඇස් දෙක වහගනින් ඒකට බය වෙලා කියන. බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙන්නේ රූපයක් දැක්කම ඕක විදල බලපල්ලා කියලා. විද්‍යා කරපල්ලා විදල බලපල්ලා. එතකොට පිංගුදරේ උඩින් ඔපේ තියෙන එක යටින් හපේ පේන්න පටන් ගන්න. උඩින් ඔපවත්ව තිබුණාට ඕක විදල විදල බලනකොට පිංගුදින විදගෙන විදගෙන යද්දි යට තියෙන හපේ පේන්න පටන් ගන්න. යටි හපේ දැක්කම පිංගුදින ඔබ කවර කවදාකවත් ඕවට ඇලෙන්නේ නැහැ. හැබැයි අමතක කරන්න එපා, ඔය ඇලෙන්නේ හැම මොහොතකම හපේකට මිසක් ඔපේකට නෙමෙයි. හපයක් ඕකේ තියෙන නමුත් අර ඔපයක් උඩ තියෙන නිසා. ඔය ඔපේ නිසා අර හපේට ඇලිලා කරගහගෙන ගෙදර අරන් ගිහිල්ලා මහා දුකකට පත් වෙලා නැද්ද කියලා හිතලා බලන්න. මේ පාරේ ගියේ යනකොට දැක්කා. ඔය දැක්කට පස්සේ පිංගුදින ඔය දැකපු දේ ආස්වාද කොටසක් තියෙනව නැතුව නෙමෙයි. ඒ ආස්වාද කොටස පිංගුදින ඔය ශරීරයක තියෙන ආස්වාද කොටස ගිනි පෙට්ටියකට දාන්න පුළුවන්. ආදීනව කොටස මිනි පෙට්ටියකට දාන තරම් ලොකුයි. ඔය ඇලිල යන ඔපේ කොච්චරද? වැලි කඩදාසියකින් හූරලා හූරලා ගත්තොත් එහෙම මේ ඇලිලා තියෙන්නේ මේ උඩ ඔපේට නෙමෙයිද? අපි ඇලෙන්නේ පිංගුදින මේ උඩ ඔපේට නෙමෙයිද? මෙතන මේ මිලිමීටරේ කරත් අඩු කොටසක් නේද පිංගුදින උච්චාරණය කියලා තියෙන්නේ. ඔය උච්චාරණය කියන එක හැම ගහලා අර සොදු හැම පේන්න හැදුවොත් එහෙම. ඔබ කවර කවදාක්වත් පිංගුදින ඔබ ගෙදර රයියයිද? ඔබ හිතලා බලන්න. එහෙනම් ඔය ඇලිලා තියෙන්නේ පිංගුදින මේ මේ මේ මේ මිලිමීටරේ කරත් වඩා අඩු. මිලිමීටරයකින් 10න් පංගුවක විතර කොටසක් විතරයි පිංගුදින ඇලෙන්නේ. ඇසිඩ් ටිකක් අරගෙන ෆොලුම් කෑල්ලකට හිමීට මේක මෙහෙම මෙහෙම කරලා අයින් කළොත් එහෙම. නිකන් හිතලා බලන්න. කොච්චර ප්‍රමාණයක් අයින් වෙයිද කියන්නේ මේ බොහොම අන්තු මාත්‍රයක්. ඒකයි කියන්නේ පිංගුදින මේකේ ඔපේ කියන කොටස ගිනි පෙට්ටියකටවත් දාන්න ගිනි පෙට්ටිය කියන එකටවත් පිරෙන්නේ නැහැ දැම්මට. ඔපේ කියන කොටස. හැබැයි හපේ කියන කොටස පිංගුදින මිනි පෙට්ටිය පිරෙනකන් තියෙන. ඉතින් ඕක හොඳ ආකාරව දැකගන්න. ඔය තනි කරව පිංගුදින විඥානය විසින් හදලා දෙන මායාවක් විතරයි. ඔය විඥානික මායාවකට අහුවෙච්ච ගමන් මොකද වෙන්නේ? නිකන් ගිහිල්ලා අමාරුවෙන් වැටෙනවා. ඊට පස්සේ කසාද බඳගෙන ළමයි හදාගත්තට පස්සේ හරකෙක් වගේ ඔය පවුලේ බර ටික ඔක්කොම අදින්න එපා. නිකමනේ හිතන බලන්න. මිනිස්සුන්ට ඔය තත්ත්වේ උදා වෙලා තියෙන තියෙන ඇත්ත ඇති සැටිය නොදැනීම නිසා. ඇත්ත ඇති සැටිය නොදැනීම නිසා මොකද්ද කරන්නේ? පුළුවන් තරම් මේ බර ඇදගෙන ඇදගෙන ඇදගෙන ඇදගෙන යන්න උත්සාහ කරනවා. හැබැයි මේක අවබෝධයට පත් වුණා නම් පිංගුදිනේ කවර කවදාකවත් ඔය අදින වැඩ පිළිවෙල වැටෙන්නේ නැහැ. නමුත් දැන් වැටිලා නම් එහෙම දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. අදින එක තමයි තියෙන්නේ. හැබැයි ඉස්සරහට තව තව දේවල් ඔය විදිහට උදා වෙන්න තියෙනවා නම් පිංගුදිනේ යථාර්ථවත් මේක දැකගත්තා නම් ඒ යථාර්ථවත් දැක ගැනීම තුළ මෙතනින් නිදහස් වෙන්න පුළුවන්, අතහැරලා මිදිලා යන්න පුළුවන්. හොඳට අවධානයෙන් ඉන්න සමාජ ජීවිතයේදී මිනිස්සු දෙන ගිනි ගෙඩි කන්නේ නැතුව අවධානයෙන් ඉන්න, හොඳට ඇස් දෙක ඇරලා ලෝකෙ දිහා බලන්න, හොඳට කන් දෙක ඇරලා ලෝකෙ අහන්න, එහෙම එකක්වත් වහන්න යන්න එපා. වහලා කරන ක්‍රමවේදයක් සම්බුද්ධ ශාසනයේ නැති විදිහට හොඳට ඇරලා බලලා ක්‍රමවේදයක් තියෙනවා. ඇත්ත ඇති සැටියෙන් අවබෝධ කරගන්න ඇත්තටම මෙතන මොකද්ද තියෙන්නේ කියලා. අම්මේ මට ගෑණියෙක් ගෙන දීපංකෝ අම්මේ කියලා දරුවෙක් කිව්වොත් එහෙම අම්මට මුලින් ගෙන දෙන්න පුළුවන් පුතේ හිතාම හංකට ගෑණි ඉස්සලා ගෙන දෙන්න. ඒත් ගෑණි ඒකයි මම කිව්වේ කෙල්ලෙක් කියලා කෙනෙක් විද්‍යාමාන වෙනවා විතරයි පිංගුදින කෙල්ලෙක් කියලා කෙනෙක් ඇත්තටම නැහැ. ඒතර අම්මා කියනවා පොඩ්ඩ හිත හම්බුදේ මම එහින් එහ ගෙනත් දෙන්නම් ඔය උඹට ඕනේ කෙල්ල. හංගඩේ ඉස්සලා ගෙනත් දෙනවා ඇට සැකිල්ල ගෙනල්ලා ඔකට වස්සනවා. ඊට පස්සේ ඔය වහු වඩු හදමස් ඔය ලේ ඔක්කොම දාලා ඉවරලා හැරෝ ඔක්කොම දාලා සෙම් සොටු මල මුත්‍රා ඔක්කොම දාලා ඉවරලා ඔක සීට් එක වහලා දුන්නොත් එමේ ඉන්නේ කෙල්ල. ඔය එකක් නෙමේ පුතේ කෙල්ල ඔය ඔක්කොම එකට ගත් කලින් නැවිලා එනවා යම් කිසි දෙයක් විද්‍යාමාන වෙනවා ඔන්න ඕකයි කෙල්ල කියලා කිව්වේ. ඉතින් මට උඹට කෙල්ලෙක් ගෙනත් දෙන්න බෑ පිංගුදින පුතේ. මට ඵලයක් ගෙනත් දෙන්න බෑ. මට හේතු ටිකක් ගෙනත් දෙන්න පුළුවන් උඹට. ඔන්න ඕක හොඳට වටහා ගන්න. කෙල්ල කියන ඵලේ කවදාකක් ගෙනත් දෙන්න බෑ. අම්මට පුළුවන් ඕනනම් හේතු ටික ගෙනත් දෙන්න. හේතු ටික ගේනකොට පිංගුදින කෙල්ල කියන ඵලේ හටගන්නේ කොහේද? තමන්ගේ මනසේ. මේ මේස කියන ඵලේ හටගත්තේ කොහේද පිංගුදින? තමන්ගේ මනසේ. මොකද මේ මෙතන මේසෙ කියන එක හටගත්තා නම් මට අල්ලන්න පුළුවන්කම තියෙන්නේ නැහැ. දැන් මම මේ අල්ලලා තියෙන්නේ මේසෙද ලෑල්ලද කියලා හිතලා බලන්න. ඒකයි කිව්වේ පිංගුදින හේතුන් ගැළපීමෙන් විද්‍යාමාන වෙනවා. මේ තථාගතයන් වහන්සේගේ දේශනාවේ මහා හරයක් තියෙනවා. මේ හරය හරියට අවබෝධ කරගත්තා නම් පිංගුදින ඔබ ඔය විඳින දුකෙන් සාමුලින්ම නිදහස්. ඔබ කියලා කිව්වේ මේ මුළු ලෝක සත්‍යයම විඳින දුකෙන් සාමුලින්ම නිදහස්. දුක කියලා කියන්නේ පිංගුදින මොකක් හරි දෙයක් නැතිවීම නිසා හටගන්න දුකටම නෙමෙයි. දුක කියලා කියන්නේ මේ මහා සංසාර මහා බයට වැටිලි විලා මේ යන භව ගමන තමයි මේකදී මහා දුක. මෙතනදී දුක් විඳින විදිහ හරි කමන්නේ ඒක නතර කරගන්න පුළුවන් නම් ඊට වඩා සැපක් තව කොහෙද තියෙන්නේ. ඉතින් ඔබට කාලය තියෙනවා මේකදී මේක කරගන්න. ඔබ බොහොම තරුණ පිරිසක් දවසකට එක පැයක් දෙකක් මේ වෙනේ වෙන් කරන්නේ. ඔබට හැකියාවක් ලැබෙනවා නම් පින්විතනේ ඕනේ වෙලාවක තව මාසකින් පස්සේ ඒ ධර්මයයි ඔබයි ආරාමයේ හැදුනට පස්සේ ඔබ ওই නිවාඩුවක් පාඩුවක් තියෙන වෙලාවක එන්න. ඇවිදින පින්විතනේ අපිත් එක දහම් කතා කරමු. ඒකායන පරමාර්ථයේ නිවන් දකින පරමාර්ථය. ඒ පරමාර්ථය තුලින් තමයි පින්විතනේ අපි යන්නේ. ඒකයි මම කිව්වේ බොහෝ වෙලේ නොබෝ කාලෙහි තුන්චීමරයක් පාත්‍රයක් දරාගෙන රුක්ෂ මූල වෙන්න හදන්නේ. මේක කොහොම හරි කරගන්න. හැබැයි ලක්ෂ ගණන් සල්ලි හම්බ කරලා මේ හම්බ කරපු හැම සතයම සම්බුද්ධ සාසනෙට පූජා කළා. මෙතනින් එහාට මේ භව ගමන කෙලවර කරන්න මහා සටන කරන්න හදන්නේ. මම ඔබටත් කියන්නේ ඔබට තරුණ ශක්තිය තියෙනවා පින්විතනි. ඔබට තියෙන ඒවා ගැන විතරක් හිතන්න නැති ඒවා ගැන හිතන්න යන්න එපා. තියෙන එකෙන් අපි මේ වැඩේ කරගමු. ඒකයි තියෙන්නේ. නැති ඒවා ගැන ආයි හොය හොය ඉන්න වෙලාවක් නැහැ අපිට. ඔබේ මානසික ශක්තියක් ඔබට තියෙනවා. මට නම් ඕනේ එච්චරයි. මම නම් කියන්නේ පින්විතනි අත් දෙක නැතුණක් කමන්නේ නැහැ, කකුල් දෙක නැතුණක් කමන්නේ නැහැ, මොනෝ නැතුණක් කමන්නේ නැහැ. පින්විතනි මනස කෙලින් තියනවා නම් අන්නේ කෙනා නිවන් දකින්න පුළුවන්. නිවන් දකින්න එකයි කරන්න තියෙන්නේ. නැත්නම් ආයෙ ඉපදිලා ආයෙ ওই தত্ত্ব උදා කරගන්න අවශ්‍යතාවයක් නැහැ නේද? එහෙනම් ඔබට එක බිন্দু මාත්‍රයකවත් අඩුවක් නැහැ පින්විතනි නිවන් දකීම සම්බන්ධ. සමහරවිට මහාන වෙන්න බැරි වෙයි. මහාන වෙන්න ඕනේ නැහැ නිවන් දකින්න. ඔබට ඇවිදිලා එතනට ඇවිදිලා ඒ කටයුතු ටික කරගෙන යන්න පුළුවන් නම් පින්විතනි අරිහත් වෙන්නපත් වෙලා පින්නම් පාන්න පුළුවන්. මේවා මේ ලෝකෙට අලුත් දේවල් දැන්. මේ අරිහත් වෙන්නපත් වෙනවා කියන එක ලෝකෙට අලුත් දේවල් වුණාට පින්විතනි මේ මාර්ගයේ යන අයට අලුත් දේවල් නෙමෙයි. එහෙම උත්තරමිය මේ ලෝකෙට පහළ වෙලා පින්නම් පාන. පින්නම් පාල උන්වහන්සේලගේ ධාතුන් වහන්සේලා පවා ඉතුරු වෙලා තියෙනවා. තේන ඔබතුලින් අරහතුන් වහන්සේ නමක් බිහි වෙන්න බැරිද? අද මේ බොහෝම ශ්‍රේෂ්ඨ විදිහට ධර්මයේ කතා කරන මහා උත්තරමිය ඉන්නවා පින්විතනි. ඒ උත්තරමිය මේ ආමියකේ ඉඳලා පෙන්ෂන් ගිහිල්ලා හෝ මොනවා හරි තත්වයක් උඩ පැවිදි වෙච්ච මිනිස් ඉන්නවා. ඉතින් කොච්චර ශ්‍රේෂ්ඨද බලන්න රට වෙනුවෙන් මහා සේවයක් කළා. ඊට පස්සේ දැන් ධර්මයේ ප්‍රචාරය කර කර තමනුත් නිවන් දැකලා අන්න අයටත් නිවන් දැකෙන උදව් පදව කරන. ඉතින් ওই தත්ත්වය ඔබගේ ජීවිතේට උදා කරගන්න. ඔබට එන්න පුළුවන් හැම වෙලාවකම එන්න තියෙන්නේ ඔබ වෙනුවෙන් අපි ඒ සේවය කරන්න අපි බැඳිලා ඉන්නවා. මම අපේ පිරිසට විශේෂයෙන්ම කියලා තියෙන්නේ ත්‍රිවිධ හමුදාවේ පොලිසිය ඒ රට නැ වෙනුවෙන් යම් දෙයක් කරපු මහා උත්තමිය ඉන්නවා නම් ආන්ගේ සියලු දෙනා උදෙසා අපි කැප වෙන්න ඕනේ. ඒක නිසා ඒ අයට ඔබ 10 දෙනෙක් එකතු වෙලා ඉන්න. සතියක් ඉන්න බලාගෙන ඉන්න. ඒ සතිය තුළද පින්විතනේ මේ භාවනා ක්‍රම අපි ප්‍රයෝගී කරගෙන ධර්මය අවබෝධ කරගෙන මේ භාවනාවන් තුළින් මේ මානසික ශක්තිය නඟා ගන්න. මානසික ශක්තිය නැගෙන එනකොට පින්විතනේ ඔය වෙන කිසි දෙයක් ඔබට ආස වෙන්නේ නැහැ. ඔබට ධානයක් ලැබුණා නම් ප්‍රථම ධානයේදී ඔබ වැටුණා නම් පින්විතනේ ඔබ ප්‍රථම ධානයේ නැගිටින්නේ නැහැ අය. කන්නවත් නැගිටින්නේ නැති මට්ටමක් ඒ තරම් මහා සෝයයක් දැනෙන තැනක් ඒ. ප්‍රථම ධානයේදී නඟා ගන්න පින්විතනේ මේ අවශ්‍ය එකම දේ තමයි මානසික සෝය. වෙන මොකුත් අවශ්‍ය නැහැ. ධර්ම අවබෝධය තුළ මානසික සෝයක් නැගිලා ආව නම් අන්න ඒකේ නාල ප්‍රථම ධානයේ සම්බන්ධින්න පුළුවන්. ඔබ ඒව ගැන පොඩ්ඩක් හිතලා බලන්න දැන්. මේ කාමයේ හැසිරෙන පිරිසට තමයි පින්විතනේ මේ ශරීරයක ලොකු අවශ්‍යතාවයක් තියෙන්නේ. අනේ ඇහැ නැතුව නම් බෑ මොහොත් කරන්න. මොකද මට ඇහෙන් රූප බල බල මං ආස්වාද විඳින්න ඕනේ. කන නැතුව නම් බෑ මොහොත් කරන්න මං කනෙන් ශබ්ද හා ආස්වාද විඳින්න ඕනේ. ඔන්න ඔය මට්ටමක ඉන්න කෙනාට පින්විතනේ ඇහැ කන නාසය දිව ශරීරයේ මන කියන ওই ටික මහා වටින දෙයක්. නමුත් මේ නිවන් දකින්න යන මහා උතුමන්ට පින්විතනේ ඇහැ දීප්පත් එකයි නැතත් එකයි කන දීප්පත් එකයි නැතත් එකයි අවශ්‍යතාවයේ තියෙන්නේ මන නිරෝගීව තියෙන එක විතරයි. එහෙනම් මන නිරෝගීව තියෙනවා පින්විතනේ මෙතන ඉන්න හැම කෙනෙකුටම. මේකයි මම කියන්නේ. මන නිරෝගී වෙයි තියෙන්නේ ඔන්නේ ඔන්නෝ මන තවදුරටත් සුද්ධ කර කර සුද්ධ කර කර සුද්ධ කර කර යද්දී ඔබට ඔය අවශ්‍ය දැන උදා වෙලා ඒ මම ඔබට පැහැදිලි කරලා පෙන්වන්න අපි මෙතන මේ සසර ගමනේ අපි යන තව එක හේතුවක් තියෙනවා. ඒකට කියනවා පින්විතනි ආස්වාදයේ කියලා. ඔන්නේ ආස්වාදයේ මනකට දැනගම. ආස්වාදයේ කියන එක හරියාකාරව දැනගත්තා නම් පින්විතනි අපි කවදාකවත් ඕකට ඇලෙන්නේ නැන්නේ. අපි හිතන්නේ යම් කිසි වස්තුවක් අපිට ආස්වාද දෙනවා කියන හැම මොහොතකම. නමුත් මෙන්න මේක හොඳට අවබෝධ කරගන්න. තමන්ගේ තාත්තා තමන්ට හිල් වෙන ඩොක්කක් කනපු වෙලාවට අම්මා තෙල් ටිකක් ඔළුවේ ගාද්දී පිඟුතින් පුදුමාකාර ආස්වාදයක් ඔබට දැනෙනවා. හැබැයි නිකන් ඔළුවේ තෙල් ගෑවට හරියන්නේ නැහැ. තාත්තා ඩොක්ක ගහපු වෙලාවේ ඕනේ තෙල් ටික ගන්න. ඒ තෙල් ටික ගන්න වෙලාවේ පුදුමාකාර සනීපයක් ඔබට දැනෙනවා. එහෙනම් ඔය සනීපේ නැවත වාරයක් දැනගන්න නම් මොකද්ද කරන්න ඕන? ඉස්සෙල්ලම ආයිසරයක් ඔක්ක කන්නුනේ නේද තාත්තගේ? එහෙනම් ඔබට තේරෙනවද පිංවිතනේ මේ ආස්වාදයේ කියන එක ඉන්නේ හැමදෙස්සෙම පෙලීමක් නිසා කියලා? මෙතන මගේ අතේ දිනනවා නම් දදයක් මේ දදේ කහද්දි මට සනීපයි නම් පිංවිතනේ ඒ සනීපේ මට මේ අතේ හදාගන්න නම් මම මොකද්ද කරන්න ඕන? මෙතන ඉස්ම ටිකක් අරගෙන මෙතන ගාගෙන මෙතනත් දදයක් හදාගෙන නෙමෙයි මේක කහන්න ඕනි. එන යම් කිසි පෙලීමක් තියෙනවා නම් අන්නේ පෙලීමෙන් නිදහස් වීමට කියනවා ආස්වාදය කියලා. ආස්වාදය කියන්නේ සැපයක් නෙමෙයි පින්වතුනි, ආස්වාදය කියන්නේ දුකින් නිදහස් වීමක්. හොඳට තේරුම් ගන්න. අපේ මිනිස්සු හිතාගෙන ඉන්නේ ආස්වාදය කියන්නේ සැපයක් කියලා. ඒක නිසා ආස්වාදයේ පස්සේ වැටලා දුවනවා. ආස්වාදය කියන්නේ මර උගුල. ඒ මර උගුලට වැටිච්ච කෙනා පින්වතුනි දසාකුසලේ කර කර ආස්වාදේ දුවනවා මිසක් ඒකේ යථාර්ථය දකින්නේ නැහැ. මොහොතක් හිතන බලන්න, අවු කාස්තකේ ගිනි ගිනි අවු මේ වේලි වේලි ඉන්න ඔබට. ඔබගේ කමාන්ඩ් ඉන නෑ හිටහන් නෑ හිටහන් ඕම හිටහන් යන්න බෑ. අවු එක වේලි වේලි හිටපන්. ඉඳලි වෙරලා එකපාරට කියන එනනම් දැන් ඵලයන් දැන් AC එකට. ඔන්න දැන් AC මැෂින් එකේ ඉස්සරහා ඉන්න වෙලාවට ඉඳන් අර අවු කාස්තකේ වේලි වේලි වේලි වේලි ඉඳලා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා මහා ඉහළට තෙලෙද්දි අර AC මැෂින් එකට ගිය මොහොතෙම පුදුමාකාර සැපයක් ලැබෙන්න පටන් ගන්නවා. අපි හිතෙනවා පිංගුදෙනි මේක මහා ආස්වාදයක් කියලා. නමුත් මේ ආස්වාදය ලැබුණේ අර පෙලීම නිසා. එනම් පෙලීම අඩුවෙන් අඩුවෙන් ආස්වාදයත් අඩු වෙනවා. දැන් AC මැෂින් එක ගාව ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා පෙලීම බිඳුව දක්වා අඩු වෙනකොට පිංගුතුනි ආස්වාදයත් බිඳුව දක්වා අඩු වෙනවා. දැන් කමාන්ඩර් කිව්වොත් එහෙම නෑ, ඔබ යන්න බෑ, ඔබ ඉල්ලුවේ මෙතන ඉන්නනේ, එහෙනම් හිටපන් කියලා. දැන් ටික වෙලාවකින් මොකද වෙන්නේ? ඔබ කට කට කට කට ගාලා ගහින්න පටන් ගන්නවා. එහෙනම් දැන් ආයෙම ඔබ දුන්නේ මේක සැපයට ගියා නෑ, ආස්වාදයේ බිඳුවක් වුණා. ඇයි පෙලීම බිඳුවක් වෙච්ච නිසා ආයිසරයක් මොකද වුනේ? දැන් හොගාලා ආයි පෙලෙන. එහෙනම් දැන් පෙලිපෙලි පෙලිපෙලි නැවත වාරයක් දුක්ඛ කන්දේකින් පෙලෙන්න පටන් ගන්න. දැන් ආයි මේක ආස්වාද දෙන්නේ AC මැෂින් එකේ ඉස්සරහා ඉන්න කොට නෙමෙයි. දැන් ආස්වාද දෙන්නේ ආපව සැරයක් අවුවට ගියා. එහෙනම් මේ බලංග පිංගුදෙනි මේ පෙලීමක් තියෙන තැන විතරයි ආස්වාදයක් තියෙන්නේ. යම් තැනක පෙලීමක් නැත්නම් ආස්වාදයක් නැහැ. ඔබ මොනවා හරි ආස්වාදයක් ලබනවා නම් පිංගුදෙනි ඒ ආස්වාදයේ ලබන හැම මොහොතකම හිතලා බලන්න මේ ආස්වාදේ මට එන්නේ මම මෙච්චර කල් තෙලිච්ච නිසා නෙමෙයිද කියලා. ෆෝන් එකක් නැති ඉන්න කෙනෙක් පිංගුදෙනි ෆෝන් එකක් නැති වෙන නිසා පෙලිලා පෙලිලා පෙලිලා පෙලිලා එයාට ෆෝන් එක හම්බුනම පුදුම ආස්වාදයක්. නමුත් මේ ෆෝන් එක හම්බෙන වෙලාවේ Tamanට වැටහෙනවනේ මට අද මේ ආස්වාදේ එන්නේ මම මේ ෆෝන් එක නිසා තෙලිච්ච හින්දා. එහෙනම් දැන් ඔබට මොනවා හරි ආස්වාදයක් ඕන නම් ඔබට වතුර බීම නිසා ආස්වාදය ගන්න ඕන නම් කරන් තියෙන වතුර බොන්නේ නැතුව තිබහින් ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා ඉඳලා වතුර ටිකක් බොන්න. අන්න එතකොට ඔබට ආස්වාදේ එන්නේ. එහෙනම් නිවැරදිව මේ ආස්වාදය කියන්නේ මර උගුලක් නෙමෙයිද? මේ ආස්වාදය කියන්නේ මර උගුල වැහලා නෙමෙයිද අපි මේ සසරේ සැරිසරන්නේ? තෙලීමකින් දොර ආස්වාදයක් නොමෙත හැම මොහොතකම සිහි කරලා බලන්න ඔය කියන කරුණ. යම් තැනක තෙලුන් නැත්නම් නිවැරදිව ඔබට එතන ආස්වාදයක් නැහැ. පෙලෙන්න මොනේ ආස්වාදේ ඉන්නේ? පෙලීමෙන් නිදහස් වෙන මොහොතේ තමයි ඔය කියන ආස්වාදේ ඉන්නේ. ඔය ටික හොඳට දීපත් කරලා බලන්න ඉතින් එතකොට ඔබට මේ ලෝකේ එක මොහොතක්වත් තව යන්න හිතෙන එකක් නැහැ. මේ ලෝකේ සාරයි කියලා වැටහිලා යන්න හිතෙන හැමතිස්සෙම මේ ආස්වාදයන් හිත බැඳෙන නිසා. හොඳට දීකල බලන්න ඔබට ආස්වාදේ ඉන්නේ හැම මොහොතක. ඔබ ඔහොම ඉඳගෙන ඉන්නකොට ඔබට අමාරුයි. ඒ අමාරු නිසා අමාරුකමට පෙරිලා පෙරිලා පෙරිලා පෙරිලා යනකොට ඔබ පොඩ්ඩක් ඇඟ එහාට මෙහාට කරනවා. ඇඟ එහාට කරද්දි මොකද වෙන්නේ? ඔන්න අර ආස්වාදයෙන් අර අර මෙච්චර වෙලා පිළිච් එකෙන් පොඩ්ඩක් නිදහස් වෙන්නේ. ඒක නිසා ඔබට දැනෙනවා මහා ආස්වාදයක් කියලා. නැත්තම් කවදාකවත් ඔය ආස්වාද දැනෙන්නේ නැහැ කිංගදී ඔබ පෙලින්නේ නැත්තම්. ඉතින් එහෙනම් ඔන්න ඔයදී හොඳට අවබෝධ කරගන්න. ඔයදී අවබෝධ කරගත්තා නම් කිංගදී මේ ලෝකේ පෙලීමෙන් තොර ලෝකයක් නැත. ඒ පෙලෙන පෙලෙන වාරයක් ගන්න පෙලීමෙන් නිදහසේදී ආස්වාද ලැබෙන්නේ කියලා මන අවබෝධයට එනවා. එහෙනම් දැන් ආස්වාද පතාගෙන කොහේ යන්නද? කාගෙන් ආස්වාද ඉල්ලන්නේ? කාටද පින්වතුනි ආස්වාද ඔබට දෙන්න පුළුවන්? කිසිම කෙනෙකුට ආස්වාද ඔබට දෙන්න බෑ පින්වතුනි. ඔබ ආස්වාද හදා ගන්නවා. ආස්වාද හදා ගන්න නම් කලින් පෙලෙන්න ඕන. දැන් බඩගින්න නිසා ඔබ පෙලෙනවා නම් පින්වතුනි බත් පංගුව කියන එක මහා ආස්වාදයි. හැබැයි හොඳට කාලා තියෙන වෙලාවක බත් පංගුවක් දුන්නොත් එහෙම මහා ආදීනවයක් ඒක. ඒක මහා දුකක් මිසක් ඒක ආස්වාදයක් වෙන්නේ නැහැ කවදාවත්. ඉතින් ඕවා හොඳට තේරුම් ගන්න පිණිස මේ ලෝකේ තියෙන ස්වභාවය. ලෝකේ තියෙන ස්වභාවය හරියට තේරුම් ගත්තොත් ඔබට පුළුවන් මේකෙන් අතහැරලා මිදෙලා යන්න. ලෝකේ තියෙන ස්වභාවය හරියට තේරුණා නම් හරි. එතකොට ඔබට පුළුවන් මෙතනින් අතහැරෙන්න. ඉතින් මේ සද්ධර්මයේ පිණිස පුළුවන් තරම් ශ්‍රවණය කරන්න. ඔය තරුණ ජීවිතේ වයසට යන්න දෙන්න එපා පින්විතනි සද්ධර්මයෙන් තොරව. ඔය ශරීර ශක්තිය නගන්න පුළුවන් වෙලාවෙදී ඔය කොහොම හරි මේ වැඩේ කරගන්නත් උත්සාහ කරන්න. නැත්තම් ඉතින් නිකන් අපරාධයක් වෙන්නේ ජීවිතේට. මනුෂ ජීවිතයක් ලැබිලා ඒ මනුෂ ජීවිතේ නිකම්ම නිකන් නාස්ති වෙලා යන වට්ටමක් නේද හැදෙන්නේ. පොඩ්ඩක් ඉතින් හිතලා බලන්න ඕන. ඔය කාය බලයේ තියෙන වෙලාවෙදී මේ මානසික ශක්තියක් ඔබේ තරුණ ජීවිතවල තියෙන වෙලාවෙදී එතනින් ප්‍රයෝජනයක් ගන්න. මම නම් හරි කැමතියි පින්විතුනේ ත්‍රිවිධ හමුදාවේ පින්විතුනේ සද්ධර්මයේ කතා කරන්න. හේතුව රටේ තියෙන තරුණ මහා ජවයේ තමයි ත්‍රිවිධ හමුදාවේ තියෙන්නේ. ඔය එක්කෙනෙක් හරි පින්විතුනේ නිවන් මාර්ගයට හැරුණා නම් ඒ කෙනාව නවත්තන්න බෑ මාරයට. මහා වීරයක් තියෙන පින්වත් ත්‍රිසක් එහි ඉන්නේ. ඒකයි මම ඔබට ආරාධනා කරන්නේ ඕනේ වෙලාවක එන ධර්මය දෙන්නම්. අවබෝධ කරගත්ත ධර්මය ඔබට කියලා දෙන්නම්. පින්විතනි ඔබට මාර්ගඵල ලැබලා නිවන් දකින්න වැඩ පිළිල හදා ගන්න. මේ අපේ පින්වත් ත්‍රිස ඔබට CD එහෙම බෙදලා දෙයිම. CD එහෙම ලෑස්ති කරලා තියෙනවා ඔබට දෙන්න DVD එකක්. DVD එකේ පැය 100 ගානක බණ තියෙනවා. අපි මේ කතා කරන සද්ධර්මයේ පින්විතනි දේශනා 120 ගානක් අන්තර්ජාලයට උදාහරණ තියෙනවා. දෙකරපු දේශනා 600 ගානක. ඒ හැම දේශනාවකම පැය 3 හෝ 4ක් තියෙනවා. මම මෙහෙට එන්න කලින් කටාරරට ගිහිලා දේශනාවක් කළා පැය 9ක. මේ සද්ධර්මය කියන්නේ පරම ප්‍රණීත දෙයක් පිළිබඳව යථාර්ථයේ වැටෙහෙන්න මේවා අතහැරෙන්න. අතහැරෙන්න අතහැරෙන්න පුදුම නාතත්වයක් දැනෙන්න, පුදුම සනීපයක් දැනෙන්න හිතට. ඉතින් මේව ඔබට අත්දැකීම මේ සද්ධර්මයේ අහද්දී. ඉතින් ඔබගේ පෞල් පෙළ වාසින්න මේ සද්ධර්මයේ බෙදලා දෙන්න. ඒ අයට ඕනේ ඕනේ වෙලාවක පින්විතනේ ඒ අය එවන්න ධර්මයයි ඔබයි ආරාමයට. එවිදින් ඒ අයට මේ කරුණු කාරණා පැහැදිලි කරගෙන ඔබගේ සහෝදර සහෝදරිය ඇති ඒ අයට මේ සද්ධර්මය දෙන්න. ඒ අයට මේ තුලින් මහා සිතක් උදා කරගන්න. ඉතින් ඒ විදිහේ වැඩ කටයුතු කරගෙන යන්න. එහෙමනම් පින්විතනේ බොහෝ වෙලාවක සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක සද්ධර්මයේ ශ්‍රවණය කළා. දැන් පින්විතනේ මේ ප්‍රඥා සාධනය සම්බන්ධව කටයුතු ටිකක් අපි කතා කරගෙන ගියා. ඒ ප්‍රඥා සාසනයේ සම්බන්ධව කටයුතු වගේම පින්විතනේ තථාගතයන් වහන්සේගේ තියෙනවා කරුණා සාසනය කියලා යමක්. ඒ කරුණා සාසනය කියන්නේ ඒ කටයුත්තේදී දකින්න ඕන එක දේ තමයි පින්විතනේ මේ සද්ධර්මයේ මේට කලින් ශ්‍රවණය කරලා මේ කන ගාවට ගත්තේ නැති පිරිසක් ඉන්න පුළුවන්. ඒ කන ගාවටවත් ගත්තේ නැති පිරිසක් නිසා අද මේ පිරිස පින්විතනේ මැරිලා අභව්‍ය තැන්වල ගිහිල්ලා ඉපදෙලා ඉන්නවා. මැරිලා අභව්‍ය තැන්වල ගිහිල්ලා ඉපදෙලා ඉඳගෙන දැන් මහා දුකක් විඳිනවා. ඉතින් දැන් අපේ යුතුයකම තියෙනවා පින්විතනි මේ වෙලාවේ අපි සද්ධර්මයේ අවබෝධ කරගෙන යම්කිසි පුණ්‍ය ශක්තියක් පුණ්‍ය ඵලයක් නිපදව ගත්තා නම් අන්නේ පුණ්‍ය ඵලයේ ඒ ආයත විහිදුවල පතුරුල හැරලා ඒ ආයත වෙදෙනින් නිදහස් කරා. ඔබ වගේම යම් කාලයක සද්ධර්මයේ අහන්න නැති සමහර විට නැත්තම් සද්ධර්මයේ අහන්නවත් එන්නේ නැතුව ඇති. සද්ධර්මයේ ඇහුවා නම් ඒව ගණන් ගන්නේ නැතුව ඇති. අන්තිමන මොහොතේ දැන් බැරිලා ගිහිලා අර අභාග්‍ය තැන්වල ඉපදිලා අසෝචි ගන්න පෙරේතිය බවට පත් වෙලා ඔහේ ඉන්නවා. සමහරු බඩගින්නේ කෑම බීම නැතුව ඔහේ ඉන්නවා. එහෙනම් ඔය මට්ටමක් මේ විදිහට උදා කරගෙන තියෙන්නේ පින්විතනි. දැන් ඔබ විසින් මේ නිපදව ගත්ත මේ පුණ්‍ය ඵලයේ ඒකට අනුමෝදන් කළා නම් එතනින් ඒව නිදහස් කරගන්න පුළුවන් අවස්ථාවක් උදා වෙනවා. ඒක නිසා මම ඔබට මතක් කර කර දෙන්නම් මේ ත්‍රිසව ඔබ ඒව සිහිපත් කර කර ඒයට පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන සීලමු දෙන්න. විශේෂයෙන්ම පින්විතනි ඔබගේ යාළුව හිත මිත්‍රාදී වැඩි පින්විතනි ඔය යුද්ධ සමයේදී ජම්මාන්තරගතවන්ට එදිච්ච ඒ අය මෙහෙම විශේෂයෙන් සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරගෙන ඒ අයට මේ පින් විහිදුවලා පතුරුල හරින්න කියලා ඒ පින් විහිදී පැතිරියාමෙන් ඒ අයට මේ සුවයක් සාන්තියක් ලැබෙන්න කියලා හිතාගෙන. එහෙමනම් අපි ඒ කටයුත්ත ආරම්භ කරමු සීලම දෙනා. ඔබ විසින් රැස් කරගත් ඒ පින් අනුමෝදන් කරන්න සූදානම් වෙන්න සීලම දෙනා. හොඳයි පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න. තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාන්නේ ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකෙට ප්‍රචාරය කරන්නා වූ උතුම් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකාකින් සිංවනක් පිළිස සිහිපත් කරගෙන ඔබ දිනදා කරගත් ආ වූ සීනම් පුණ්‍ය ගංගා පුතල ගංගා ඒ ආකාරයෙන් විහිදුවල පතුල හරිනේ පිං විහිදී පැතිරියාමෙන් ඒ උතුමියෝ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයෙන් තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ සාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියන සාදු කෙනයට පිං අනුමෝදන් කරන්නේ. ඒ වගේම පිංවිතේ මොහොතකට සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කරන වදාන්තේ ශ්‍රී සද්ධර්මය එදා මාතලේ අල්ලේ විහාරයේ ත්‍රිපිටකයේ ග්‍රන්ථාරම්භ කළා. ඒ ත්‍රිපිටකයේ පණමෙන් ආරක්ෂා කරගත්තා වූ දිවි බුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කරගත්තා වූ ඒ උත්තර වික්ෂි වික්ෂිනී උපාසක උපාසිකාගෙන සිංහවන පිරිසත් ඉපත් කරගෙන ඔබ සිංහවන කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි බිහිදුල පතුලහරිනී පිං විහි දීප දරියාමින් එයාත් මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළ දීම නිත්‍ය මංගල වල සුන්දර අමෘත මහා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා එයාට තින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්වතුනි මොහොතකට සිහිපත් කරගන්න දස දහසක් ලෝක ධාතු ඉදලා මේ ස්ථානයට ආවා වූ සීලම් දීප බ්‍රහ්මාදීන් ඒ වගේම ඔබගේ ඉෂ්ඨකාමී දෙවිදේවතාවන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ සිවණක් වෙන චිරහත් කාලයක් ආරක්ෂා කරන්නා වූ ඉන්ද්‍රෝපේන ජනසේකර ප්‍රජාපති ආදී ඒ සියලු දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස්කරගත් ආ වූ සීලු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙනෙක් බිහිදුල පතුලරණේ තින් බිහි දීපදිරි යාමින් ඒ දෙවියන්ගේ දේවානුභාවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ චිරහත් කාලයක් ආරක්ෂා කරත්වා වික්ෂිප්තිනී උපාසක උපාසිකා වෙනි ජීවිත කාලයක් ආරක්ෂා කරත්වා බලාපොරොත්තු වන්නා බෝධිහි උතුම් වූ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා ඒ දෙවියන්ට පින් අනුමෝදන් කරන්නේ. ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගතව දෙදෙනා වූ සීනු ඥාති මිත්‍රාදී තමන්ගේ අම්මා තාත්තා ගුරුවරු දුවා දරුවෝ ඥාති හිත මිත්‍රාදී ඒ වගේම පින්විතේ ඒ ත්‍රිවිධ හමුදාවෙත් පොලිසියෙත් ඒ යුද්ධ සමයේදී මේ පරිලෝක ගියා වූ යම් පිරිසක් ඉන්නවනම් අන්න ඒ සියලු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ ඒ සීනු පුණ්‍ය සම්බාර ධර්මයේ කුසල සම්බාර ධර්මයේ එයා කෙරෙහි බිහිදුල පතුල හරින ඒ වගේම පින්විතේ මේ අද්දවේ විතරක් නෙමෙයි මේට කල්ප 91ක් ඇතුළත තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාති හිත මිත්‍රාදී වෙන ඒ සියලු දෙනාමත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීනු පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි බිහිදුල ලෝකේ පුරා ප්‍රචාරය කිරීම සඳහා තමන් විසින් මෙහෙත මාදීන් හරි අමුග ගන්නා වූ ධනෙ යම් කිසි කොටසක් පරිත්‍යාග කරගෙන ඒ සද්ධර්ම ප්‍රචාරයට අපකප කළ කටයුතු කරන්නා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දේවල් ඒ දිනාව සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතුනි මේ රට රාජ්‍යයන් පාලනය කරන්නා වූ පිරිස ඒ වගේම මේ ත්‍රිවිධ හමුදාව පාලනය කරන්නා වූ විශේෂයෙන්ම මේ රෙජිමේන්තුව පාලනය කරන්නා වූ රෙජිමේන්තුවේ ප්‍රධාන නිලධාරීතුමා ඇතුළු මේ කටයුතු අපකප කළ කටයුතු කළා වූ ඒ සියලු නිලධාරීතුමන්ලා සිහිපත් කරගන්න ඒ වගේම ඔබගේ අම්මල සාසල දුවා දරුවෝ ඥාති හිත මිත්‍රාදී සේවක සේවිකාවෝ ස්වාමිදරුවන් ස්වාමි දිනන ඒ සිර දෙනාවක් සිහිපත් කරගෙන ඔබ සිර රැස් කරගත් ආ වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට පිහිදුල පතුල හරින ඒපින් විහි දීපැති නියාමෙන් ඒ ආදී යම් විග්‍රහ පුරව පතුල දෝ සාන්ද කර තිනන ඒ සිර දෝ සාන්ද කරංග සාදුරි මුත වේවා යක්ෂ වේද පිසාද මලගල කුම් බණ්ඩාදී වේද පිනියව දෝ සාන්ද කර තිනන ඒ සිර දෝ සාන්ද කරංග සාදුරි මුත වේවා අස්වා කටවා හෝ හාවල් දව සක සංකා දෝ සාන්ද කර තිනන ඒ සිර දෝ සාන්ද කරංග සාදුරි මුත වේවා මේ ශ්‍රී සම්බුද්ධ සාසනය තුළදී මජරාමර සංඛ්‍යාත නිවෙනින් සැරි සීම ලබත්වා කියලා සාදු කියලා යටත් පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිටුදෙන මොහොතකට සිහිපත් කරනවා නම් මේ ස්ථානයේ විදිලා සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කලින් යම් කිසි ආහාරයකින් පානකින් සන්තර වෙනවා නම් ඒ ආහාරයෙන් පානෙන් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝගී කරගෙන සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට මාර්ග ඵල අවබෝධ කරගන්නට එහෙමනම් ඒ ආහාර පාන සකස් මෙලා එදා ඇත ඇති දේදලා වැව මුළු සකස් කළ ඇලවේලි සකස් කළ කුඹුරු අපල ගොයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබ ගැදර පිළිල කරගන්න ගා අපක අපකලා කටයුතු කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්නේ පිරිසව සිහිපත් කරගන්න ඒ වගේම පිංගුතේ ඒ උදෙසා දානයක් මානයක් දීමු නිසා තමන්ගේ මෙහෙත මාදීන් හරි අපුරගත්තා වූ ධනෙන් කොටසක් අපකලාන අන්නේ තුළු දෙනාව සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීල පුණ්‍ය ගංගා කුසල ගංගා එයා කෙරෙහි විහිදුර පතුලරණ ඉපින් විහි දීපත ලියාමින් එයා යම් කිසි අභව විස්ථානයක් ඉන්නවා නම් ඒකට මේ දේවා ආජරාමල සංඛ්‍යාත නිවලින් සරි සීම ලබත්වා කියලා සාදු කියලා යට පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිංගුතේ මොහොතකට සිහිපත් කරගන්න අද මේ ස්ථාන දෙවිදල සද්ධර්මයේ ශ්‍රවණය කරලා දිහිතලින් පින්නේ අවුරස්මින් ආරක්ෂා වෙලා මෙතිමඳුරන්ගෙන් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කරන අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමිය නිසා. එහෙමනම් මේ ස්ථාන භූමිය වල ඒ පාලන කටයුතු කරන්නා වූ ඉහළ නිලධාරී මට්ටමේ ඉඳලා පල්ලිහාම නිලධාරී මට්ටමේ ඉඳන් ඒ සීලු දෙනාවත් සිහිපත් කරගන්න. ඒ වගේම පිටුදෙල මේ ස්ථාන භූමිය ගොඩනැගීමේලා ගඩොලක් ගඩොලක් ගානේ මේ ස්ථාන වලට ගෙනහැල්ලා බදලා කරලා සකස් කළා වූ යම් කිසි පිරිසක් ඉන්නවා නම් අන්න ඒ සීලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලු පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ ආකාරයට පිහිදුල පතුල හරින ඒපින් විහිදි ඉපදිර යාවෙන ඒ යම් ලබා මේ ස්ථානයේ ඉන්නවා නම් ඒ අතු මෙ දේවා අජරාමන සංඛ්‍යාත ලෙවෙනින් සැන සීම ලබත්වා කියලා සාදු කියලා යන පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පිළිදින අවසාන වශයෙන් සිහිපත් කරගන්න අද බොහෝ දුර බැහැර ඉඳලා අපි මේ ස්ථානෙට ආවා. මම මාවත් මනාකර සකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකර සකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්ථානෙට ළඟා වෙන්න පුළුවන්කම ලැබුණා. ඒ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම මේ සද්ධර්මයේ සජීවීවද ලෝකේ නෝනෑම කෙනෙකුට ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා කරගෙන තියෙනවා. මේ සියලු දේ උදා වෙලා තියෙන විද්‍යාඥයන් වහන්සේ සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාදක පිරිසක් විසින් ලෝකෙට දීපු දායාදේ නිසා එහෙම ඒ දායාද උපයෝගී කරගෙන නිවන් දකින්න යන අපි දෙන පින එයාට අනුමෝදන් වෙන කැපයි. එම නිසා පින්විතුනේ ඒ සියලු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් අවසීන පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ අය කෙරෙහි විහිදුන පතුල හරිනේ පින් විහිදී පැතිරී යාවේ නේයත් යම් කිසි අභවිස්ථානයේ කිනෝ නම් එයින් අත මෙ දේවා ආජාමන සංඛ්‍යාතන වෙලින් සැනසීමලවත් වා කියලා සාදු කියලා යන පින් අනුමෝදන් කරයි. එමනම් පින්විතුනේ බොහෝ වෙලාවක් සද්ධර්මයේ දේශනා කළා, බොහෝ වෙලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා, දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත් අය කරගත් ආ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ ගුණ සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් මේ මිහිමඩ තුළ ලක්ෂ ගණනින් මහරහතන් වහන්සේලා බිහි වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන සියලු දෙනා ඒ වගේම පින්විතුනි ඒ කරගත් ආවරන් සම්ප්‍රමාණ පුණ්‍ය සම්බාර ධර්මයන්ගේ බල මහිමෙන් ඔබ සියලු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුළදීම නිත්‍ය මංගල පරම සුන්දර අමෘතමා නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා සාදු කියලා පින්වන් මොදන් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.